2000 තාසේ වසරේ දෙවෙනි මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන. අපට තියෙන්නේ අතීත ගාථාවක් ඉගෙන ගන්න නොවේ. අතීතයේ ආගමික ශාස්ත්‍රවරු කරපු දේවල් තේරුම් ගන්න නොවේ. අපට තිබෙන්නේ අපව තේරුම් ගන්න. දැනුම කියලා කියන්නේ සංඥාව පමණයි. දැන් කෙනෙකුට තියෙනවා රටක් පිළිබඳව, රටේ නම පිළිබඳව දැනුමක්, එහි විස්තර පිළිබඳව දැනුමක්. එහි තියෙන දේශගුණය හෝ පහසුකම විඳින්නේ නැහැ. කෙනෙකුට පුටුවක් කියලා දෙයක දැනුමක් තියෙනවා. ඒත් එහෙමට පුටුවක් ලබාගෙන හරි එහි වාඩි වෙලා හරි ඉන්නේ නැති කෙනාට ඒ පුටුවේ පහසුකම දන්නේ නැහැ. කෙනෙකුට තියෙන වාහනයක් කියන දැනුම. ඒ වාහනේ ගමන් කරන්නාට තමයි ඒ ප්‍රත්‍යක්ෂතාවය තියෙන්නේ. අනෙක් කෙනාට හුදු දැනුමක් පමණයි. ඒ දැනුමෙන් තමන්ට පහසුකමක් සැලසෙන්නේ නැහැ. ඒ වාගේම තමයි ගහතාවක් පිළිබඳව, යම්කිසි අතීත සිද්ධාන්තයක් පිළිබඳව දැනුමක් තිබුණාම ඒ දැනුමින් අපට අවශ්‍ය කරන පහසුකම සැලසෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මොනතරම් දැනුම ගොඩ ගසා ගත්තත් ඒක ඊතරම් ඵල නැති හිස් දෙයක් හැටියට දැක්කා. අනර්ථ පද ගාථා 16ක් මතක තියාගන්නවට වැඩිය එක ධර්ම කරුණක් අවබෝධ කරගන්න එක, ප්‍රත්‍යක්ෂ කරගන්න එකයි වැදගත්. අපිට අවශ්‍ය කරන්නේ අපි ළඟ තියෙන දුකට හේතුව සාධකයක් මෙතනින් ඉවත් කරන්න. ප්‍රධාන දුකට හේතු වෙන සාධකය සාමාන්‍ය ජීවිතේ බලන්න කවුරුද දන්නවා? ඒ තමයි මම. මම මුල් වෙලා අඬනවා, හිනා වෙනවා, බය වෙනවා, ජීවත් වෙනවා. ඒ නිසා අපි ප්‍රධාන ඒ සාධකයට යොමු වෙලා ඒ සාධකය අපි ඉවත් කරන්නේ කොහොමද කියලා ඒ වෙනුවෙන් සටන් වදින්න ඕන. මාර යුද්ධය ආරම්භන සිද්ධ වෙනවා. මාර පාක්ෂිකව කල්පනා කරන්නේ නැතුව මාරයන්ට විරුද්ධව කල්පනා කරන්න ඕන. හැමෝටම මම කියලා කෙනෙක් දැනෙනවද නැද්ද? දැනෙනවා. එහෙමනම් හොයාගෙන යන්න ඕන මම කියන්නේ කාටද? මම කියලා, මගේ කියලා මෙතන පවතින දේ කුමක්ද? ඒක ඇත්තක්ද? ඒක බොරුවක්ද? ස්වාගන යන විට තමයි තේරෙන්නේ. අර මමී මමී කියලා බඳින්න බලන හැම දෙයක් තුළම තාවකාලික බවකුත් ස්ථීර සාර නැති බවකුත් එහෙත් ටික කාලයකට ලෝකයේ අනිකුත් සත්වයන් මෙන්ම මනක් කල්පිතව ඇලී ගැලී වාසය කිරීමකුත් වෙනවා. ඒක තේරුම් ගත්තාම තියෙන්නේ අපිට මොනවා හරි ක්‍රියාමාර්ගයකට යන්න අවශ්‍ය නැහැ. මේ වර්තමානයේ තුල මනස ස්වභාවිකත්වයට පත් කර ගැනීම පමණයි. වර්තමානයේ තුල මනස ස්වභාවිකත්වයට පත් කර ගැනීම පමණයි. සෑම විටම අලුත් ක්‍රියාමාර්ගයක් තනා ගන්න, අලුත් ක්‍රියාමාර්ගයකට එළඹෙන්න, අලුත් විදියකට මනස හැඩගස්ව ගන්න කැමැත්තක් සහ ඕනකමක් තියෙනවා. එහෙත් අපි මානසික සුවතාවේ ඇති කර ගැනීම සඳහා අලුත් විදියකට හදා ගැනීම නෙමේ, අපි පරණ සිටී විදියට ස්වභාවික විදියට තත්වයට පත්වීමයි කරන්න ඕනේ. ඔබේ අතීත මනස ප්‍රභාස්වරයි. ඒ අතීත මනස කියනකින් අදහස් කරේ අපි අතීතය හා අනාගතය වර්තමානය කියන තුන් කාලේ ගැට ගහන්න පටන් ගන්න කලින් ඒ වැඩේ ආරම්භ කරන්න කලින් වේදනාවන් වලට පැටලෙන්නට කලින් ලෝභ ද්වේෂ මෝහයට පැටලෙන්නට කලින් තිබුණු අතීත මනස ප්‍රවාසන. සංඥා උපාදානය කරනවා. මොකද වෙන්නේ? වේගෙන් සංඥාව වැඩ කරන්න පටන් ගන්නවා. රූප උපාදානයක් කළොත් මොකද වෙන්නේ? වේගෙන් රූප චක්‍රය වැඩ කරනවා. වේදනා උපාදානයක් කරොත් මොකද වෙන්නේ? වේගෙන් මේ මානසික වේදන ඇති වෙලා ඇති වෙලා වැඩි වෙලා සමහර විට අපහසුතාවන් වලට පත් වෙලා පීඩාවට පත් වෙනවා. දැන් අපි හිතමු දුක්මසු දෙයක් Tamanට කියන කවුරු හරි කියලා. අපි එක පාට එක අපේ නිසා මගේ නිසා මම මේක දැන් විඳින්න ඕනේ කියලා ඒ වේදනා උපාදානයක් කරනවා. මොකද වෙන්නේ? වේදනාව වැඩි වෙනවද නැද්ද? සමහර දේවල් තියෙනවා ඒක. තව කෙනෙකුට වේදනාකාරී වෙන දේ තමන්ටත් ඇහෙනවා. නමුත් තමන් ඒ වේදනාව උපාදානය කරන්නේ නැහැ. තමන්ගේ මිත්‍රයාගේ තව කෙනෙකුට කරදරයක් වෙලා තියෙන්නේ කියලා කිව්වහම වේදනා උපාදානය කළ නැති දැන අපිට ඒ දිගින් දිගට ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මානසික ස්වභාවයන් මනාකොට අපි තේරුම් ගත්ත තැන අපිට සහනශීලීව කටයුතු කරන්න පුළුවන්. ඇයි අපි උපාදානය කරන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාර පටිච්ච සමුප්පාදේ ක්‍රියාවලියේ දකින තැන උපාදානය සිද්ධ වෙන්නේ නැහැ. නොදකින තැන තමයි උපාදානය සිද්ධ වෙන්නේ. දකින්න තැන අපි කකුලක් වලට වැටෙන්න දා කානුවට වැටෙන්න තියන්නේ නැහැ. කටුවක් ඇනන තැනකට අපි කකුලක් තියන්නේ නැහැ. පීඩාවක් ඇති වෙන දෙයක් කරන්නේ මේ නොදකින නිසාම තමයි මේ පීඩාවට හසු වෙන්නේ. අනවබෝධය නිසාමයි පීඩාවට හසු වෙන්නේ. කෙනෙක් මනස දකිනවා නම් තේරුම් ගන්නවා නම් එතෙන්ට වැටෙන්නේ නෑ. ඥාන දර්ශන සම්පන්න සම්පූර්ණත්වයට පත් කරගන්න ඕන ඥාන දර්ශනය දැකීම තමයි වැදගත්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය නැතිව කිසිවක් පවත්වන්නට තවබෝධ කරගන්නවත් බැහැ. තමන් දකින ක්‍රමේ තමයි තමන්ට පේන්නේ. තමන්ගේ දැකීමේ රටාව ඇස උපාදානය කරලද ඇස අතහැරලද? ඔබ උපාදාන රූපේ සහ උපාදාන නොවන රූපේ ඔබට බලන්න පුළුවන්. ඔබේ නිවස ඔබේ ඇසට ගැටෙන විදිය. ඔබට අනිකුත් ඔබට අයිති නැති නිවස ඔබේ ඇසේ ගැටෙන විදිය. දැන් තේරුණා නේද? ඇස විකාශනය වෙලා එක විදිහේම රූප කලාප තමන්ගේ මේ ඇසේ ගැටුණට ඒ උපාදානීය ක්‍රමවේදය වෙනස්. එවිට ඇස උපාදානය කරලායි අර ප්‍රභේදනය සිද්ධ වෙන්නේ. මේ ධර්මාවබෝධය ඇති කෙනෙක්ගේ සුවිශේෂ ලක්ෂණය තමයි ඒ ඇස උපාදානය කරන්නේ නැතුව බලන්න පුළුවන් ශක්තිය තියෙනවා. කන උපාදානය කරන්නේ නැතුව අහන්න පුළුවන් ශක්තිය තියෙනවා. නාසය උපාදානය කරන්නේ නැතුව ආග්‍රහණයන් ලබන ශක්තිය තියෙනවා. දිව උපාදානය කරන්නේ නැතුව රසයන් ලබන ශක්තියක් තියෙනවා. මනසට දැනෙන දේ උපාදානය කරන්නේ නැතුව සිතන්න ඒ සිතුවිලි අතර වාසය කරන්න හැකියාව ලැබෙනවා. එමන ඇසෙත් බොහෝ දෑ ගැටෙනවා, කනටත් බොහොම දෑ ඇහෙනවා, නාසයටත් දැනෙනවා, දිවටත් දැනෙනවා, ශරීරයටත් දැනෙනවා, මනසටත් දැනෙනවා. උපාදානයක් නැහැ. උපාදානය කර නොගෙන සිටීම පුරුදු කරන විට ඒකෙන් හානියක් සිද්ධ වෙනවා මායයට. උපාදානය තුලින් අල්ලා ගැනීම තුලින් බැඳී යාම තුලින් තමයි පින්නතුනේ මනෝ සංචේතන ආහාර ගොඩනගන්නේ. ඒ මනෝ සංචේතන ආහාරය තමයි මමත්වේ පැවැත්මේ ආහාර. අපි දන්නවනේ ඔය යුද්ධ කරන රටවල් වුණත් ඇමරිකාව හරි තව රටකට යුද්ධ කරන්න කලින් ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? සම්බාධක පනවන. ඒ රටට තෙල් දෙන එක තහනම් කරනවා. සම්බාධක පනවල දානවා. ඇයි? දුර්වල කරා. ඒගොල්ලන්ට ඕනේ යටපත් කරගන්න, යටත් කරා ගන්නනේ උමනා වෙන්නේ. මොකක් හරි ත්‍රස්තවාදයක් කරේ, ප්‍රචණ්ඩත්වයක් කරේ නිසා වෙන්න පුළුවන්. ඒකෝර ඒක දුර්වල කරා. එතකොට මනස මේ මමත්වයේ කියන එක දුර්වල කරලා යටත් කරගන්න නම් මොකද කරන්න ඉස්සෙල්ලම සම්බාධක පනවනවා. සම්බාධක පැනවුවාම දුර්වල වෙනවා. හැබැයි ඉතින් අපි තේරුම් අරගෙන ඉන්න විදියට නෙමෙයි. ඇලීම කියන දේ අතර කරලා කිසිසේත්ම ගැටීම කියන එක උපයෝගී කරගන්න එපා මාර්ගයට. එවිට ඒ ගැටීම කියන එක මාර්ගයෙන් මනෝ සංජේතන ආහාර ලබා ගන්නවා. එහෙමනම් ඇලීමත් ගැටීමක් හොඳ නැහැ කියලා උපේක්ෂාව කියන මාර්ගය තෝරගන්නවා, ස්පර්ශ කරනවා. එහෙමනොත් මොකද වෙන්නේ? අර උපේක්ෂාව කියන මාර්ගයෙන් යා මනෝ සංජේතන ආහාර ලබා ගන්නවා. පැහැදිලිනේ? දැන් සිංහේගු ඉන්න කූඩුවට දකුණු අත දාන්න එපයි කියලා කිව්වහම ඒ මිනිස්සයා වම් අත දැම්. ඒත් සිංහයා පණ. මේ කූඩුවට අත දාන්න එපයි කියපු වෙලාවක මේ මිනිස්සයා කියලා කකුල දාන. යම් කිසි මිනිසෙක් ඊට පස්සේ මොකද වෙන්නේ? සිංහයාව කකුල කනවා. එහෙමනම් අපේ ආරක්ෂාව ඇති කර ගැනීම සඳහා මොකද කරන්නේ? අපි කිසිම උපාංගයක් අතක් හෝ කකුලක් හෝ අපි මේ සිංහයාගේ ඉන්න කූඩුවට දාන්නේ නැහැ. ඒ නොදැමීමෙන් අපේ ආරක්ෂාව අපිට සැලසෙනවා. ඒ වාගේ අපේ මනසේ උපාදාන ශක්තියන් ආහාරය බවට පත් කරගන්නා වූ ක්‍රමවේද තියෙනවා නයි. ක්‍රමවේද එකක්වත් අපි අනුගමනය කරන්නේ. කිසිසේත්ම පුජ්‍යල ක්‍රියාවලියක් නැත. පුජ්‍යලත්වයට පිවිසුනහම සීමාවකටපත් වෙනවා. ඒ සීමාව තමයි ඇලීම ගැටීම කියන ද්විත්වයේ පැවැත්මට. ඇලීම ගැටීම කියන ද්විත්වයේ පැවැත්මට පැමිණෙනවා මමත්වයට හත්ච්ච ගම. තෝරාගත යුතුයි අපි දැකිය යුතු ආකාරය, කල්පනා කළ යුතු ආකාරය. අපි දැකීම අතර සිටිය යුත්තේ සම්මා දිට්ඨි. කල්පනාවන් අතර අපි සිටිය යුත්තේ සම්මා සංකප්පය. හඳ සම්මා දිට්ඨිය මොන වගේද? සම්මා සංකප්පය මොන වගේද? මම මේ මුලින් ආරම්භ කරන්න ඔය මුල තේරුම් ගත්තාම මේ මුල තියෙන දෙයම තමයි අගත් තියෙන්නේ. පැහැදිලිනේ? සම්මා කියන ගුණය තමයි සම්මා සමාධිය තියෙන්නේ. එතකොට අර්ථය හරියට තේරුම් ගන්න ඇති කරුණු දහසක් ලක්ෂයක් ඉගෙන ගන්න ගියපු වරද බෞද්ධ ළඟ තියෙන්නේ. පස්සේ බලනකොට එකක්වත් ප්‍රත්‍යක්ෂ නැහැ. ඒ නිසා එකම එක කාරණයක් තුළ පූර්ණත්වයටපත් වෙන්න. මුල් කාරණා කීපය තුළ පූර්ණත්වයටපත් වෙන්න. එයින් ඔබ මුළු ලෝකයේම විශ්වයේම දකිනු ඇති. ඔබ අන්දේ චිත්‍රයක් අඳින්නාසේ මතකයේ තබා ගන්නට එපා. ඔබ පුළුවන් තරම් ඇස් අර බලන්නට උත්සාහ කරන්න. චිත්‍රයක් අඳින්න එපා, ඇස් අර බලන්නට උත්සාහ කරන්න. ඔබට ඒක හොඳට තේරෙන්න ඇති කියලා විශ්වාස කරනවා. පිළිගැනීම, විශ්වාස, මතක තබා ගැනීම, ඉගෙන ගැනීම වගේ දේවල් ඇතින්නේ අන්ධේකු චිත්‍රයක් අඳිනවා හා සමානයි. ඊට වඩා වෙනස් වැඩක් තමයි ඇස් අර බලන්නට උත්සාහ කරනවා. ඔබට ඇස් දෙක පියාගන්න කියලා යමෙක් අත දික් කරලා කියනවා, මගේ අතේ තියෙන්නේ මොකද්ද කියලා අහනවා. ඇත්තටම ඔබ හරියට කියයිද කියන්නේ. ඊට පස්සේ යම්කිසි යා ලක්ෂණයක් කියන මාකාරය, මගේ අතේ තියෙන්නේ පොඩි මලක් වගේ දෙයක්. හරි, ඊළඟට මොන වගේ මලක්? ඒ ඇඳ ගන්න චිත්‍රය හරියට හරියයිද? හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඇඳගත්තත් යම් ආකාරයේ චිත්‍රයක් ඒක හරියට කිව්වත් ඒ කියන කෙනා ළඟ සැකේ නෙමෙයි දෙක කියන්නේ. දැන් අපි කියනවා අරලිය මලක් තියෙන ඔය අතේ කියලා කියනවා, ඇස් දෙක පියාගෙන. හරිද? හරිද කියලා අරයාගෙන් අහනවා. ඇයි ඒ අහන්නේ? අරලිය මල තියෙන්නේ, අරලිය මලයි කියලා කියලාත් තියෙනවා. ඒත් අහනවා, හරිද මම කිව්වා? අහන්නේ නැද්ද? ඇයි අහන්නේ? සකයි. එහෙමනම් net හැර බලන තුරු හරියට යමක් කියවත් ඇති වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒ තුල පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. ඔන්න ඇස්සර බැලුවම තමයි පේන්නේ. එහෙමනම් තේරෙනවනේ අපේ දැනුම අවබෝධයටපත් නොවුණු තැන, ප්‍රත්‍යක්ෂයටපත් නොවුණු තැන තියෙන ගැටලුව. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම, සම්මා සංකප්පය කියන්නේ යහපත් සංකල්පනාව. මොකද්ද මේ යහපත? කුමක්ද මේ යහපත? අන්නේ යහපත්කම තමයි අපි ඇති කරගන්න ඕන. කෙනෙකු යහපත් වන්නේ කුපමණකින්ද? කෙනෙකු යහපත් වන්නේ පංච උපාදානස්කන්ධයට බැස නොගන්නා වූ පමණින්, ඉන්ද්‍රයන් නොපිළිගන්නා වූ පමණින්, කාලය ග්‍රහණය නොකරන්නා වූ පමණින් කෙනෙකුගේ යහපත්කම ලැබෙනවා. මම හැටියට කිසිදු ක්‍රියාවලියකට දැකීමට කිසිදු සම්බන්ධතාවයක් නැතුව වාසය කිරීමට තරම් අතහැරීම. මොනවද අතහරින්නේ? පංච උපාදානස්කන්ධය. රූප අතහරිනවා, වේදනා අතහරිනවා, සංඥා අතහර, සංකාර අතහර, විඥානය අතහර. ඉතින් මේ ටික අතහැරිය ගෙනාට තියෙන ප්‍රශ්න මට කියන්නේ. ප්‍රශ්න තියෙන්නේ රූප නිසා. ප්‍රශ්න තියෙන්නේ වේදනා නිසා. ප්‍රශ්න තියෙන්නේ සංඥා නිසා. ප්‍රශ්න තියෙන්නේ සංකාර නිසා. ප්‍රශ්න තියෙන්නේ විඥාන නිසා. සමාතුල පහළ වෙන මේ කොටස් පහ මනාව හඳුනාගෙන මම මේ කොටස් පහ අතහරිනවා. මම මේ කොටස් පහට එළඹ ගන්නේ නැහැ. මෙතෙක් කාලයක් ගඟ පහළට ගලා ගියා. දැන් පටිසෝතගාමී ප්‍රතිපදාවක් වේ. ඉන්ද්‍රිය සාපේක්ෂිත වූද මින් පෙර ක්‍රියා කළ ඒ ආකාරයටද මෙතන් පටන් මගේ ගමන ආරම්භ වන්නේ නැත. තණ්හාය ජායති ශෝකෝ. මේ බැඳී යාම නිසා තමයි ශෝකය. හේමතෝ ජායති ශෝකෝ. බැඳී යාම නිසා තමයි ශෝකය. රතියා ජායති ශෝකෝ. බැඳී යාම නිසා තමයි දුක. එතකොට නොමැදී සිටිනවා කියන්නේ එවැනි ක්‍රියාවලියක් නැත. නොමැදී සිටිනවා යයි ක්‍රියාවලියක් නැත. නොමැදී සිටීම කියන ක්‍රියාවලියක් තමන් මවාගත්තොත් හදාගත්තොත් ඒ ආර්ය මාර්ගය නොවේ. නොමැදී සිටිනවයි කියන සංඥාවක් හදාගත්තොත් ඒ නිවන් මාර්ගය ආර්ය මාර්ගය නොවේ. නොමැදී සිටිනවයි කියන විඥානයක් හදාගත්තොත් ඒ නිවන් මාර්ගය නොවේ. නොමැදී සිටීම යන සංඥාවට නොමැදී, සංකාරයට නොමැදී, විඥානයට නොමැදී, වේදනාවට නොමැදී, නාම රූප වලට නොමැදීමයි නොමැදීම කියලා කියන්නේ. මනාකොට ප්‍රගුණ කරගන්න, මනාකොට ඥානය මෙහෙවා ගන්න, හරියටම ධර්මානුගතව. වරදින්න පුළුවන් කමක් නැහැ. හැමින් සැරේ ශල්‍ය කර්මයක් කරන වෛද්‍යවරයෙක් වගේ, වාහනයක් හදන මැකැනික් කෙනෙක්, බාසුන් නැහැ කෙනෙක් වගේ දවසින් දවස ගොඩනැගිලා ඉදි කරන බාසුන් නැහැ කෙනෙක් වගේ දවසින් දවස ටිකින් ටික ඉගෙනගෙන උපාධියක් කරන, අධ්‍යාපනය කරන කෙනෙක් වගේ තමන්ගේ මනස හදා ගන්න, තේරුම් ගන්න. ස්වභාව ධර්මයේ ඇති ගහ කොළ ඉරහඳ ඇලදොල මේ වටපිටාවේ පවතින ඒ ස්වභාවිකයි කියන හැම දෙයක්ම බොහොම සහනශීලීව ස්වභාවිකව ජීවත් වෙනවා. ස්වභාව ධර්මයේ තුලම හටගත්ත මිනිස්යානේ. හැබැයි මේ මිනිස්යා ඒ ස්වභාව ධර්මයේ ඉක්මවා අස්වාභාවික බවට පත් වුණා. අස්වාභාවික වෙන්න උත්සාහ කළා. ඒ කියන්නේ ලෝකයෙන් ටිකක් වෙනම වෙන් කරගෙන තමන්ගේ කියලා ලෝකයක් හදන්න උත්සාහ කළා. ඒක හදන්න උත්සාහ කළේ කුමකින්ද? මනසෙන්. ඒක නිසා හැමෝගෙම බම්බයක් පමණ ශරීරයට බුදුහාමුදුරු ලෝකයයි කියලා කියන්න හේතුවත් ඒකයි. එයා වෙනම ලෝකයක්, වෙනම ග්‍රහ ලෝකයක් හදන්න පටන් ගත්තා නේද? මේ පෘථුවේ මත තිබ්බට අපි වෙනම ග්‍රහ ලෝකයක් වගේ දෙයක් බවට පත් කරගෙන තියෙන්නේ. ඉගෙන කියන්නේ තමන්ගේ කියලා ලෝකයක් හදන්න පටන් ගත්තා. දැන් හදන්න පුළුවන් නම් කමන්නේ නැහැ. හදන්න පුළුවන්ද ලෝකේ? තමන්ගේ කියලා හදන්න උත්සාහ කළාට ලෝකේ හදන්න පුළුවන්ද? හදන්න බෑ. ඉතින් මේ හදන්න බැරි ලෝකයක් පස්සේ දුවනකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා, මේ සත්වයා මිරිඟුව පස්සේ දුවනවා. ඒ කියන්නේ වතුර කවදාවත් ළඟා කරගන්න බෑ. තමන්ගේ කියලා ලෝකයක් හදන්න පුළුවන් කමක් නැහැ. මේක පොදුවේ මේ ධර්මතාවයේ තේරුම් ගත්ත තැන ඔබට සානසීලීව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ප්‍රත්‍යක්ෂ කරගත් තැන තමන්ට සානසීලීව කටයුතු කර ගැනීම හැකියාව තියෙනවා. තමන් ස්පර්ශ කළ යුත්තේ ස්වභාව ධර්මය. ඔබ ග්‍රහණය කරනවා නම් ග්‍රහණය කරගත යුත්තේ ස්වභාව ධර්මය. නමුත් ඔබ ස්වභාව ධර්මය නොවේ ග්‍රහණය කරගන්න ඔබේ ධර්මය, ඔබ හිතන විදිය, ඔබට පේන විදිය, ඔබට දැනෙන විදිය, දැනෙන විදියයි ඔබ ග්‍රහණය කරගන්නේ. අපි නිසියාකාරයෙන් ස්වභාව ධර්මයේ හැඳින ගන්නව නම්, ග්‍රහණය කරනව නම් අපිත් ස්වභාවික වෙනවා. හරියට අපි සීතල රටකට ගියාම සීතල පරිසරයක් දැනෙනවා. රස්ටි රටකට ගියත් රස්ටි පරිසරයක්. එමන මේ ස්වභාව ධර්මයට කියන එකට පත් වෙනකොට මේ ස්වභාවිකත්වය කියන එක ඔබේ තුල දැනෙන පටන් ගන්නවා. ඒක ගැඹුරු මනස තුල පිහිටවන්න ඕන ධර්මයක්. මතු පිට නෙමෙයි. ඔබේ ගැඹුරු මනස තුල, ගැඹුරු සිත ඇතුලේ පිහිටවන්න ඕන දෙයක්. බාහිර ලෝකෙ තියෙන රඟපෑමක් නේ. බාහිර ලෝකෙ තියෙන රංගනය, චරිතය. අධ්‍යාත්මික සිත තමයි ස්වභාවික යථාර්ථවාදීව පවතින්නේ. එතනින් වෙනස් කරගන්න ඕන. දැන් මේ සංඥාවල පැටලෙන්න හොඳ නැහැ, මේ සංඥාවල පැටලෙන්න හොඳයි කියලා එකක් නැහැ. සංඥා නිරෝධය නම් සියලු සංඥා නිරෝධ වෙන්න ඕන. මේ නාම රූපවල හොඳයි, මේ නාම රූප නරකයි කියලා බෙදන්න බෑ. හැම නාම රූපයක්ම නාම රූප නිරෝධ කරන්න ඕන. මේ ආයතන හොඳයි, මේ ආයතනවල ලීම නරකයි කියන්නේ සියලු ආයතන වලින් නිදහස් වෙන්න. මේ විඥාන හොඳයි, මේ විඥාන නරකයි කියලා කියන්න බෑ. හැම විඥානයකින්ම ඉවත් වෙන්න ඕන. මේ වේදනා හොඳයි මේ වේදනා නරකයි කියන්න බෑ. හැම වේදනාවෙම නිදහස් වෙන්න ඕන. සෑම වේදනාවකින්ම නිදහස් වෙන්න ඕන. මං අල්ලන්න තැන හොයනක නෙමේ වැදගත්කම තියෙන්නේ. හැම මොහොතකම අතහැරීම තුළ තමන්ට ලැබෙන නිෂ්කලංකතාවයත් එක්ක සුවසේ වාසය කිරීමට ඇති කැමැත්ත. හුදකලාව, නිෂ්කලංක බව, සංසුන් බව, සංවර බව, නොඇලෙන නොගැටෙන බව අපි අපේක්ෂා කළ යුතුයි. ඔබ තුළ තිබෙන මමත්වය නොව ඔබ අවදි කළ යුත්තේ ඔබ ළඟ සිටින මුනිවරයා. මුනිවරයා යනු නිහඬ බව. ඔබ තුළ ඇති මමත්වය නොව ඔබ කූද්දන්න ඕන, අවදි කරවන්න ඕන ඔබ ළඟ සිටින මුනිවරයා නිහඬ බව අවදි කරවන්න. ඒක අවදි වෙලා නැත්නම් නැවත නැවත බලන්න මගේ අඩුපාඩු මොකන්ද කියලා. අඩුපාඩුව පෙනේ, අඩුපාඩුව නෙවැරදි කරගන්න. ධර්මය දේශනා කළා තියෙනවා ඒවට උපකාරක. ඔබ යම් පළාතකට ගිහිල්ලා නගරයකට ලයි නගරයේ විදගෙන යද්දී ඔබට පේනවා බොහෝ දෑ. ඒ කිසිවක් ඔබේ නෙවේ නොවේ නම් ඔබ මොකද කරන්නේ? ඒ නගරයේ මැදින් ඔබ ඇවිදගෙන යනවා පමණයි. ඒ වගේම අපේ මේ අධ්‍යාත්මය තුළ පවතින සෑම දෙයක්ම මගේ නෙමේ කියලා තේරුම් ගත්තා. ආයිති දේවල් නෙමෙයි කියලා තේරුම් ගත්තාම මේ අධ්‍යාත්මය තුළ අපිට නිකම්ම නිකං ඇවිදගෙන යන කෙනෙක් වමනයි. ඒ කියන්නේ කිසිම තැනක නතර වීමක් පුජ්‍යලත්වයට බැඳුනහම තියෙන අවාසිය තමයි පුජ්‍යලත්වයට ඒකීය ධර්මයක් හැටියට ඉන්න බෑ. පුජ්‍යලයාට ඇලෙන්න හෝ ගැටෙන්න හෝ ඕනේ. තමන්ගේ උපදින වේගයක් තියෙනවා, ඒ වේගයේ ප්‍රකාශනය වෙන්න ඕන. හොඳින් බලන්න ජීවිතයේ අප සිදු කරන දේවල් දෙස අපි වේගයේ ප්‍රකාශනය කිරීමක් නොවේද කරන්නේ? පුජ්‍යල වේගය පුජ්‍යල වේගයේ පවතින්නේ තමන් අවදීන් ඒ අරමුණෙහි පවතින තුරු පමණයි. ඒ අරතුනේ අරමුණෙන් බැහැර වූ සැරින්ම පුජ්‍යල වේගය අවසන් වෙනවා. බාහිර මනුෂ්‍යයාගේ මනස පාලනය කිරීම තුලත් සහ අනිකුත් Hindu භාවනා අනිකුත් බ්‍රාහ්මණ භාවනා ක්‍රමවේදවලත් තියෙන తත්වය ඕක. එවන අපිට පුජ්‍යල වේගයක් නැතිව සහනශීලීව සිටින්නට ගමන් මාර්ගයක් තියෙනවා. ඒ තමයි පුජ්‍යල වේගය අතහැර යන ගමන. මමත්වයේ වේගය අතහැර යන ගමන. යමෙක් රථයක් පදවාගෙන යනවා. පාරේ ඉන්න උඳුවේ හිතනවා ඒ රථයේ අයිතිකාරයා ඔහු වෙන්නේ නැති, ඔහුගේ වෙන්නේ නැති ඒ රථය කියලා. එහි ඇත්තම తত্ত্বය ඒ රථයේ යන්නේ රියදුරා. අයිතිකාරයා අයිතිකේනා නොවේ. නමුත් දැකීම තුල හිතන්නේ කෙනෙක් ඒ රතේ අයිතිකාරයා ඔහු වෙන්නේ නැති කියලා නේද හිතනවා. ඒ රතේ පදවගෙන යන අයිතිකාරයා ගියත්, අයිතිකරුවා පදවගෙන ගියත් ඒ සීට් එකේම වාඩි වෙලා ඒ විදියට තමයි පදවගෙන යන්නේ. රියදුරා ඒ පදවාගෙන ගියත් ඒ සීට් එකේම වාඩිලා ඒ විදියටම පදවගෙන යනවා. නමුත් මේ අයිතිකාරයා සහ රියදුරා අතරේ වෙන්වීම සිද්ධ වෙන්නේ මොකද කොතනින්ද? බාහිරින් බලනායට අයිතිකාරයා මෙන් පෙනුණත් කොතනින්ද ඒක බෙදෙන්නේ? චේතනාවෙන්. චේතනාවෙන් සිටුවෙල්ලෙන් බෙදෙන. එතකොට අයිතිකරුවා මෙය අයිති දෙයක් හැටියට විඳින්නටත්, රියදුරා මම රියදුරා හැටියට විඳින්නටත් පුරුදු වෙලා සිටිනවා. ඇත්ත කතාව මේක අයිතිකාරයාගේ රියදුරාගේත් නොවේ. මේ වැඩ කරේ පුඤ්ඤල සංඥාව. සත්‍ය තුල වචන පිහිටා නැහැ. සංකල්ප ඇත්තෙම නැහැ. සත්‍ය තුල සිටින්නාට සතියක් සමාධියක් අවශ්‍ය නැහැ. උත්සාහයක් වීර්යයක් ප්‍රවත්මක් අවශ්‍ය නැහැ. සත්‍ය ඇති තැනත්තාට වචන අවශ්‍ය නැහැ. සත්‍ය ඇති තැනත්තාට ආගමක් අවශ්‍ය නැහැ. එක එක විශ්වාසය මුකුත් අවශ්‍ය නැහැ. ඇයි? ඇයි ආ සත්‍යයටපත් වෙලා? සත්‍යයටපත් වූ තැනත්තා ඒ ඒ මොහොතේ තත්තාකාරයෙන් ලෝ දකිනවා. ඒ සංකල්පයකින් දැකීමක් නොවේ. ඔබ ධර්මයේ ග්‍රහණය කිරීමට උත්සාහ කරනකොට ඔබට දැනෙන දේ පීඩා පමුණවන දේ නිරන්තරයෙන් අත්හරින්නට උත්සාහ කරන්න. පීඩාවල් පැමිණෙන තැන්වල අත්හරින්න. කොච්චර දියුණු විදියට මේ අතහැරීම අතහරිනවද කියතොත් අතහැරීමත් අතහැරිය යුතුයි. මොනතරම් විශාල පුළුල් අතහැරීමක්ද කියනවනම් අතහැරීමත් ඒ මොහොතේ මොහොත අතහැරිය යුතුයි. දැන් ඔබ දන්නවා ඇති මේ ලෝකයේ තියෙන්නේ රූපවල නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ රූපවලට දක්වන දෘෂ්ටි සහ ආකල්පවලයි ප්‍රශ්න තියෙන්නේ. ශබ්දවල නෙමේ ප්‍රශ්න තියෙන්නේ. ඒ ශබ්දවලට දක්වන දෘෂ්ටි සහ ආකල්ප නිසායි. ඒ නිසාම සිංහල භාෂාව දන්නේ නැති වෙනත් භාෂාවක කෙනෙකුට අසභ්‍ය වචනෙන් බැනවැදුනත් ඔහු දන්නේ නැහැ. ඇයි ඒ? ඔහු හිනා වෙලා යාවේ. ඇයි? දෘෂ්ටි සහ ආකල්ප අවදි නොවු නිසා. එයින් ඔබ තේරුම් ගන්න ශබ්දේ වචනේ නෙමේ තියෙන්නේ දෘෂ්ටි සහ ආකල්පවල. ගන්ධේත් නෙවේ දෘෂ්ටි සහ ආකල්පවල. අපිට නාහි තියාගෙන ඉන්න බැරි ගන්ධවත් එක්ක සම්යම් ගන්ධවල් එක්ක සමහර මිනිස්සු මුළු ජීවිතේම ගත කරනවා රස්සාවට. කරනවද නැද්ද? කුණු ටැක්ටරේ අපි ළඟින් යන්නේ හරි අමාරු නාහි හරිනේ. හරි සරයි එන ගඳ. නාහිට කඩාගෙන යන ගඳක් කියලා. නමුත් ඒ මිනිස්සු ඒක හැමතිස්සෙම නැගලා ඒක හුරු වෙලා ඒ ආකල්පයත් එක්ක යා ජීවත් වෙනවා. ඊට පස්සේ ඒක ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඊට පස්සේ අපි කියමුකෝ ශල්‍යාගාරවල මුත ශරීර කපන තැන්වල කොහොම ගඳක්ද තියෙන්නේ? හරිම අප්‍රසන්න ගතියක් එක්ක ගඳක් තියෙන කෑමක් කන්න බැරි වෙන ඔයක එහාට ගිහිලා ආවොත් එහෙම දවස්ථානකට. නමුත් ඔවුන් ඒකත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්නේ. අපි කියන්නේ එහෙම පුරුදු වෙන්න කියන එක නෙමෙයි. මේ මේවයි තියෙන ස්වභාවය. ඒ විඥානගත ස්වરૂපයත් එක්ක සිද්ධ වෙන ක්‍රියාවලිය මේ පෙන්වලා දුන්නේ. ඒ ක්‍රියාවලිය සහ එහි නිරෝධය දකින්නයි ඕනේ. රසත් නෙමෙයි. දෘෂ්ටි සහ කල්පය. දැන් අධ්‍යාත්මික එක එක දේවල් මතක් වෙන්න පුළුවන්. මතක් වීම නෙමෙයි ප්‍රශ්නේ. දැන් අපි මේ භාවනාව හැටියට යොමු කරගත්තොත් මේ අධ්‍යාත්මික කිසිම රූපයක් තියෙන්න හොඳ නැහැ. ඒක කොහොම ගහලා පන්නන්න ඕනේ කියට කියලා. එහෙම වුණොත් හරි සටන් කාමයේ පුජ්‍යලෙක් වෙයි. ඒ හැම දෙයක් හමු එහෙම ලෝකෝත්තර ධර්මය අවදි කළොත් පමණයි පින්නතුනේ ඒ අධ්‍යාත්මික නිවීමත් බාහිර නිවීම සියල්ලම හටගන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා එක් අයෙක් මල් පහන් පුදා වැඳ නමස්කාර කොට යනවා. තව කෙනෙක් නලල රැලි ගස්වා ඇත කොට දිව ඇද සරමද උස්සා කෙල ගසා නිග්‍රහ කොට යනවා. බුදුරජාණන් වහන්සේ ඔය චරිත දෙකම දකීවි. ටෙලි නාට්‍යයක පුංචි චරිත දෙකක් හැටියට. ඒ හැම දෙයක් දිහාම ටෙලි නාට්‍යයක් කියලා හිතන් බලාගෙන ඉඳී. ඇත්තෙම හොඳ නැද්ද? එහෙම කල්පනා කළොත් ටෙලි නාට්‍ය චිත්‍රපටි ටීවී එකෙන් බලනවට වඩා මේ මිනිස්සුන්ගේ චරිත වලින්ම ටෙලි නාට්‍ය දකින එක හොඳ නැද්ද? එතකොට විදුලි බිල ඉඳ ඉතුරු වෙන කාලයත් ඉතුරුයි. අනිත් එක හැම තැනම ටෙලි නාට්‍ය තියෙන්නේ. ඕනම චරිතේ මේ මොහොතේ තමන්ට දැర్శණය වෙන දේ ටෙලි නාට්‍යය. චිත්‍රපටය. බුදුපියාණන් වහන්සේ අර කොටස් දෙකම ටෙලි නාට්‍යයක් වගේ දකිනවා. ඇනුම් බැනුම් බාර ගන්න කෙනෙකුත් මෙතන නැහැ. මල් පහන් සූදු දුම් බාර ගන්න කෙනෙකුත් මෙතන නැහැ. ඒ බුදුහාමුදුරන්ගේ පැත්තේ ඉඳන් බලද්දී පේන විදිය. බුදුහාමුදුරෝ මල් පහන් සූදු දුම් බාරගත්තෙත් නැහැ. ඇනුම් බැනුම් චෝදනා බාරගත්තෙත් නැහැ. ඇයි බාරගත්තේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ මුලින්ම අවබෝධ කරා ප්‍රත්‍යක්ෂ කරා මෙහි සත්වයේ පුජ්‍යලේ ආත්මයක් යයි ගත හැකි කිසිවක් නැත. ඒ නිසා මෙතෙක් මම කාලයක් තිස්සේ සත්වේ කුජලේ ආත්මයක් කියලා හිතුවා, කටයුතු කළා. මේ තමයි මගේ අවිද්‍යාව කියලා තේරුම් ගත්තා. ඒ තේරුම් ගන්න තැනින්ම අපි ළඟ තිබුණු අර මායя අතුරු දහන් වෙලා ගියා. ඒ මායя අතුරු දහන් වෙලා ගියා. ඔබ ළඟත් ඉන්නවා තව මාරේක් දූදුවා ඉන්නෝ ඇඟ ඇතුලේ. සාංසාරික මනෝවිඤ්ඤාණය එයා තමයි බොහොම කලම්බණය නැති කරන්නේ, ඔබ තුළ විප්ලවයක් නැති කරන්නේ. පුතඥයාට පුතඥයාව පාලනේ නැහැ. අර සාංසාරික මාර බලවේගයයි පාලනය කරන්නේ. යම් තරමකට හරි පාලනයකට එන්නේ මේ ආත්ම දෘෂ්ටි අභිභව දකින කෙනෙකු පමණයි. ලෝභය ආවුත් ලෝභයට හසු වෙනවා, ද්වේෂය ආවුත් ද්වේෂයට හසු වෙනවා, මෝහය ආවුත් මෝහයට හසු වෙන ස්වභාවයක් තියෙනවා. මේ මානසික ස්වභාවය මම රැක ගන්න ඕනේ කියලා මානසික ස්වභාවයක් තියාගන්න එපා. එහෙම වුණොත් පින්නතුන්ගේ මානසික ස්වභාවය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ඔබම එතන ඒක රැක ගන්න උත්සාහ කරන තැන පීඩාවටපත් වෙනවා. දැන් මේ ධර්මයේ අහද්දි සමහරලාට කෙනෙකුට මේක පීඩාවක් වගේ දැනෙන්න පුළුවන්. ඇයි? තමන් උත්සාහ කරන තමන්ගේ මානසික ස්වરૂපය රැක ගන්න. නමුත් ඒ රැක ගන්න හතර මානසික ස්වરૂපයට ධර්මයේ අභියෝගයක් වෙන තැන ඒ රසය විඳ ගන්න බැරි වෙනවා. ඒසාව ඔබ කිසිදු මානසික තත්ත්වයක් පීඩාකාරීව රැකගැනීමට උත්සාහ කරන්න එපා. මේ සියලු සංස්කාරකය අනිත්‍ය වූ තැන නිට්‍ය වූ ඇතද නැතද? නිත්‍යෝ දෙයක් ඇතද නැතද? දිත්වයෙන් එහාට, වචනයෙන් එහාට හිතන්න බැරිකම තමයි අපගේ රැඳීම පාදානය. ඒ වචන සීමාවේනේ ලෝකේ අපි ඔක්කොම ආගම් ඉගෙන ගන්න. එහෙමනේ වචන සීමාව ඉගෙන ගන්න. ඒ වචනවල දැඩි උපාදානයකට ලක් කරනවා. සමහර අය ඒ උපාදානයේ කොච්චරද කියතොත් එච්චරයි. ආයි බුදුහාමුදුරු ඇරෙන්න කෙනෙක් නැහැ. මේ දෙයියෝ ඇරෙන්න කෙනෙක් නැහැ. මේ ශාස්ත්‍රවරයා ඇරෙන්න කෙනෙක් නැහැ. මෙයා වෙනුවෙන් ජීවිතේ හරි පූජා කරන කෙනා පාටද යන්නේ? දිව්‍ය ලෝකයට යනවා. ඇඩ්‍රස් දන්නවද? දන්නේ නැහැනේ. ඒ නිසා මේ මිනිස්සු දෙවියෝ විශ්වාස කරන කිසි මිනිස්සෙක් දිව්‍ය ලෝකයට යන්නේ නැහැ. ඒකට හේතුව මේ ඇඩ්‍රස් එක දන්නේ නැති නිසා. යනවායි කියලා යනවා, කොහේ යනවාද දන්නේ නැහැ. රස්තියාදුවේ තමයි යන්නේ. කරපු කර්ම බලවේග නිසා. කට්ටිය කියයි දිවි එතෙන්ට ගියාම කියයි විපාක ලබන තැනදී. අර අහනවනේ යම රජුරු ඇයි මේ පව් කළේ කියන අනේ දෙයියෝ ළඟට යන්න තමයි කළේ. දෙයියෝ දැක්කද? නෑ දැක්කේ නෑ, අර අපේ පූජකයා කිව්වා විතරයි. තමන්ට දැනුන්නේ නැද්ද මේක මෙහෙම හොඳයිද නරකයිද කියලා? දැනුණා. ඒ වුණාට ඉතින් දෙයියෝ කිව්ව නිසා කරේ. එහෙනම් ඉතින් දෙයියෙක් මං අඳුනන්නේ තමන් කරපු දෙයට තමන් විපාක ලැබිය යුතුයි. මෙන්න විපාක ලබන්න කියලා යමරජුරු. ඔය යමරජුරු තමන්ගේ හිත ඇතුලේ ඉන්නවා. නිරන්තරයෙන්ම ඉන්නවා. හැම කෙනෙක්ගේම හිත ඇතුලේ යමරජුරු ඉන්නවා. යම කියලා කියන්නේ යමකය කියලා කියන එකේ අදහස් වෙන්නේ මාරු කරන්නා කියන එක. ට්‍රාන්ස්ෆර් දෙන්නේ ඇමතිවරේ කකේ තමයි. එයා තමයි මාරු කරන්නේ. ජනාධිපතිවරයෙක් වගේ කෙනෙක් යමරජුරු. එයා අපායෙම ඉන්න කෙනෙක් නෙමෙයි. එයා තමයි අර ආගමන හා විගමන තැන ඉන්නේ. ඇතුල් වීම සහ පිටවීම සලකුණු කරන කෙනා යමරජුරු. හැම කෙනෙක්ගේම ළඟ ඉන්නෝ, මේ මොහොතෙත් ඉන්නෝ. ඔබව මේ පැති වලට දාන්න යා. සක්‍ර දේවේන්ද්‍රයත් ඔබ තුල ඉන්නෝ. සතර පායත් ඔබ තුල තියෙනවා. දිව්‍ය ලෝකයත් බ්‍රහ්ම ලෝකත් තියෙනවා. ඒවා මෙතනම තියුණොත් එතෙන්ට යනවා. ඒ සතර පාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක 31 තලයේ ඔබ නිදහස් වුණොත් ඔබ නිදහසේ වාසය කරනවා. පැහැදිලිනේ? දැන් අපි හිතමු මේ කම්පියුටරේ තියෙනවා, මේකේ රටවල් ගණනාවක්ම ඉන්න උදවිය, තමන්ගේ ඊමේල්, ස්කයිප් වලින් ඇඩ්‍රස් එකෙන් මෙතන ලින්ක් කරලා තියෙන, ක්ලික් කරලා තියෙන, ඇඩ් කරගෙන තියෙනවා. මෙතනින් අපි අවශ්‍ය කෙනාට ක්ලික් කරාම එහාට යනවා. එතකොට මෙතන මෙතනම ඒ රට තියෙනවා, ඒ පුජ්‍යලය මෙතනම ඉන්නවා. ඒ වගේ මම කියන්නේ ඒ අවශ්‍ය දිහා කොතන තිබුණත් එතන අවශ්‍ය කරන දාත්තය මෙතන ඔබේ මනසේ තියෙනවා කියන එක මම කියන්නේ. යමරජ්ජුරු මෙතන නැති වුණාට යමරජ්ජුරු මෙයාට කෝල් කරන්න පුළුවන් දාත්තය මෙතන තියෙනවා. සක්‍රදේවේන්ද්‍රයට කෝල් කරන්න පුළුවන් දාත්තය මෙතන තියෙනවා. දැන් මේ සක්‍රදෙයියෝ, මම දන්න සක්‍රදෙයියෝ නම් සකස් කරන ලද කියන එකයි. මම දන්නේ සක්‍ර සකස් කරන දෙයියෝ සක්‍රදේවේන්ද්‍රයලා. ඔයගොල්ලෝ සක්‍රදෙයියෝ දැකලා තියෙනවද? දැකලා නැහැ. මම දැකලත් නැහැ. මට හුවෙලත් නැහැ. හැබැයි මම දන්න සකස් සක්‍රදෙයියෙක් ඉන්නවා. ඒ සක්‍රදෙයියෝ මම දන්නවා. සක්විති රජනම් මේ ළඟ එහා පැත්තේ ඉඳලා අල්ලන් ගියා. මේ එයා දැන් හිරේ ඉන්නේ. සක්‍රදෙයියෝ තියෙනවා සකස් කරන. එයා තමයි දාන්නේ මේ කාලෙන් කාලෙට මේ තියෙනවා. ඉතින් මේ මිනිස්සු බාරගත්තේ නැන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ. බුදුහාමුදුරන්ට කියන්න සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේ අපිට වඩා තහස් ගුණයකින් බොහොම ඥානවන්තයි පුරුෂ ධම්ම සාරති කියන. දැන් මේ අපි බෞද්ධ කියන ලේබලෙන්නේ මිනිස්සුන්ට බණ කියන්න උත්සාහ කරන්නේ. එහෙම කිව්වහම මිනිස්සු බාර ගන්නෑ. බෞද්ධ ලේබලේ නැති කෙනා මේක බාර ගන්නවද? බාර ගන්නෑ. බුදුරජාණන් වහන්සේ ඉතින් මේ මෝහාන්තකාරය තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ ඉතින් උපාය මාර්ගික ඔක්කොම ක්‍රියාමාර්ග අනුගමනය කළා මේ සත්‍යය දමනය කිරීම සඳහා. නානා උපායෙහි නර ධම්මේ ධමේස, විවිධ උපාය මාර්ග වලින් නරයා පාලනය කර ගැනීම සඳහා කරන්න ඕන. මේක මොන වචනේද කියලා වැඩක් නෑ. කෙනෙක්ව අපිට නිවන්න පුළුවන්, නැවැරදි මඟට ගන්න පුළුවන්, ඒ වචනය එතන භාවිතා කරන්න ඕන. ඒ නිසා අපි ඒක තේරුම් කරගන්න ඕන. මලාට පස්සේ නෙවෙයි දෙයයන් සමග එකතු වෙන්න ඕන, නිවන සමග එකතු වෙන්න ඕන, බ්‍රහ්ම ලෝකයේ සමග එකතු වෙන්න ඕන. ජීවත්ව සිටියදී ජීවත්ව සිටියේදී එකතු වුණොත් පමණයි ඔබ මරණය පස්සේ එතෙන්ට යන්නේ. ජීවත් වෙච්චලා ඉදී එකතු වීමක් සම්බන්ධතාවයක් ඇති කරගෙන නැති වුණොත් මොකද වෙන්නේ? එතෙන්ට යන්න පුළුවන් කමක් නැහැ. තමා කියලම තමන් හදාගත් එක මනක් කල්පිතයක් නම් තමාගේ කියලා හදාගන්නා වූ වට පිටාවේ ඔය තියෙන සංකල්ප ගැන hina යන්නේ නැද්ද? ජීවමය ස්වභාවයක් පැවැත්මක් දිවියෝ කියලා බ්‍රහ්මයෝ කියලා නම් කරලා කොටස් කරලා ප්‍රභේදනය කරලා ඇති තියෙනවා. නමුත් මිනිසා ළඟ තියෙන්නේ ප්‍රත්‍යක්ෂතාවයේද නොව සංකල්පය. සංකල්පයේ සත්‍යක් වේද? අපි කියනවා මහනුවර සිමියොන් අයියා. මහනුවර ඇත්තටම සීමියොන් අයියා කෙනෙක් ඇති. ඔබට දැන් ඉන්නේ මහනුවර සීමියොන් අයියද? ඔබට තියෙන සංකල්පයක්, ඒ සත්‍යයක් නොවේ. ඒ නිසා මේ ලෝකේ විශ්වාසයන් තුල ඇත්තේ අවිද්‍යාවක්. ඉතින් දෙවියන් අතරට යන්න පුළුවන් පූජ වට්ටි තිබ්බහම කිව්වහම අනේ මිනිස්සු කරනවා. දෙවියන් අතරට යන්න පුළුවන් වැල්ලේ පෙරළුනාම කිව්වහම වැල්ලේ පෙරලෙනවා පොල් ගෙඩි අරන්. දෙවියන් අතරට යන්න පුළුවන් සත්තු පූජ කරාම කිව්වහම සත්තු පූජ කරනවා. දෙවියන් අතරට යන්න පුළුවන් අටකිරි පෙර පූජ කළාම කිව්වහම අටකිරි පෙර පූජ කරලා බලනවා, ට්‍රයි කරලා බලනවා. දෙවියන් අතරට යන්න පුළුවන් අන්‍ය ආගමිකයෝ නැති කළාම කියලා සංකල්පයක් දැම්මම ඒ මිනිස්සු අනිත් ආගමිකයෝ මරලා දානවා. අද මේ ගොඩක් මෘදු වෙනවා, ටික ටික හරි නිශ්චල වෙනවා, නිහඬ වෙනවා පඬිතුයෝ. නැගිහිටින්නේ කවද්ද මේ ලෝකෙ මේ වෙනකොට? හයියෙන් කතා කරන මිනිස්සු. සත්‍ය කතා කරන අය නෙමෙයි, සත්‍ය ධර්මය නෙමෙයි. ඒක හරි ඉවසීමකින් තේරුම් කරගන්න. මොනවා හරි දෙයක් මම කතා කරන මිනිස්සු ලෝකේ ජය ගන්නවා. මිනිස්සුන්ටත් ඕන අර වචනය තුළ තියෙන ආස්වාදය සහ රසය භුක්ති විඳින්න. හරි සර කතාවක් තුළ, hina යන කතාවක් තුළ. අපේ ලංකාවේ ඉන්නේ වැඩිම පිරිසක් ඉන්නේ විරහව විඳින මිනිසුන් සහ ද්වේෂය අත්විඳින මිනිසුන්. ඕනනම් අධ්‍යයනයක් කරලා බලන්න. ආදරේ කරුණාව කියන එක විඳින මිනිස්සු හරි අඩුයි. වැඩිපුර ඉන්නේ විරහ වේතනාව විඳින සහ වෛරය විඳින. ඔය වෛරය විඳින කට්ටිය තමයි ආසයි දේශපාලනයට. විරහ විඳින කට්ටිය ආසයි විරහ ගීත උනත් බැලුවත් ලංකාවේ අහන්නේ විරහ ගීත කියලා කියන හැම ගීතයක්ම බලන්න නේද තියෙන්නේ විරහ ගීතලු අහන්න වැඩිම ප්ලේ කරන්නේ විරහ ගීත. ඇයි ඒ විරහ වින්දනයට තමයි කැමති. පීඩාවට දරිද්‍රතාවට කැමතිස්ස පීඩාවට පත් වෙලා කෑගෝ ගසන්න හරි ආසයි රටේ මිනිස්සු. ඇයි අපිට යම් ආකාරයක ඍණාත්මකව හිතන පැත්තකට අපිව තල්ලු වෙලා තියෙනවා. ඍණාත්මක වේදනාවල් වලට කැමති ස්වභාවයට අපි තල්ලු වෙලා තියෙනවා. ඒක හේතුව බුදුදහමේ සුඛවාදී සුභවාදී සහ දේවල් ප්‍රතික්ෂේප කර අසුභවාදී සහ අප්‍රියවාදී ආදී කොට ඇති දේවල් අනුමත කළාසේ කියලා හිතනවා. එනිසා තමන්ගේ දියුණුව තමන් අඩාල කරගෙන අනුන්ගේ දියුණුවට ඉරිසියා කරගෙන ජීවත් වෙන සමාජයක් නිර්මාණය වෙනවා. වෙන රටවල් වල එහෙම නෙමෙයි, තමන්ගේ දියුණුව තමන් හදාගෙන අනුන්ගේ දියුණුවටත් තමන් අගය කරගෙන ආශිර්වාද කරගෙන කටයුතු කරන්නට පුළුවන් මනසක් තියෙනවා. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒ එතෙන්ට තමන් එන්න ඕන. තමන් සැප විඳින්න කැමති කෙනෙක් එන්න ඕන. මම කියන්නේ සැප විඳින්න කැමති නැති කෙනෙකුට නිවන් දකින්න බෑ. ඒකට හේතුව නිවන් සැප. නිවන් දුකද? ඔයාලා කියලා තියෙන නිවන් දුක මන් දන්නේ නැහැ. මං අහලා තියෙන්නේ නිවන් සැප. මං මහාන උනේ ධර්මය හොයන්නේ, ධර්මයේ තුල ඉන්නේ, ධර්ම දේශනා කරන්නේ. ඇයි? සැප විඳින්න. මෙතෙන්ට හැම කෙනෙක්ම එන්න ඕන මේ භාවනා වැඩසටහනට සැප විඳින්න කැමති අය. භෞතිකවාදී විදියට ගත්තත් එච්චරයි. මට කියන්නේ සැප විඳින්න කැමති වෙනවා. සැප විඳින්න බැහැ පින්නතුනේ අධර්මානුකූලව. සැප විඳින්න පුළුවන් ධර්මානුකූලව පමණයි. මිනිස්සුන්ට ඕක තේරුම් ගන්න බැරි. මිනිස්සුන්ගේ හිතේ සැප විඳින්න පුළුවන් අධර්මානුකූලයි කියලා. දවසක් හාමුදුරු කෙනෙක් මට කිව්වා, "හවල් කෙනා මෙහෙම මිය ගියා." ඒක තමයි කියලා මමත් කිව්වා. නමුත් ඒක යා හරි සැප විඳගෙන හිටියේ කිව්වා. මම අහුව මොනවද විඳින්නේ? නෑ ඉතින් හැමදාම හොඳ හොඳ බෝතල් ගෙනල්ලා ගැහුවා කිව්වා. මම කිව්වා බෝතල් ගහන එක සැපද? එයාට මානසික ආතතියක් තියෙන්නේ නැති, පීඩනයක් තියෙන්නේ නැති. ඒ පීඩණයෙන් බේරෙන්න එයා මත් වෙලා විනාශ වෙලා ඉන්නව ඇති. සිගරට් බොනාගෙන් ආන මානසික ආතතියට. කුඩු ගහන අයගෙන් ආන කුඩු ගහන මානසික ආතතියට. අරක් බොන අය බලන්න, ඔහුගේ සිතෙන් නැගීගෙන එන එයාට ප්‍රශ්න, එයාගේ මනස එයාට කන්ට්‍රෝල් කරගන්න බැරි වුණාම මොකද කරන්නේ? ඔව් පීඩාවට පත් වෙනවා. සමහර අයට නිින්ද යන්නේ තියෙනවා. මොකද වෙන්නේ? ස්ලීපින් ටැබ්ලට්ස් ගන්නවා. ඒකට හේතුව ආතතිය. ඒ නිසා මේ ලෝකේ සැප වරද්දගෙන හරි හරි හරි කනගාටුවක් ඒක. සැප වරද්දගෙන. ඒ නිසා අපි සැප විඳින්නේ කිව්වහම හාමුදුරුවෝ මේ කියන්නේ අපිට අකසිපු ගන්න කියලා. නැහැ. අපිට මේ කියන්නේ හැම මාසක්ම කන්න කියලා. මේ අපිට අඳින්න පළඳින්න හොඳට කරන්න මේ මිනිස්සුට පිස්සු. අපිට අපේ මනස තුල සැප විඳින්න පුළුවන්කම තියෙන්නේ අතහැරීම තුලමයි. මොනවද? පංච උපාදානස්කන්ධය අතහැරීම, කාලය අතහැරීම, ත්‍රිවේදනාව අතහැරීම, ඉන්ද්‍රියන් අතහැරීම. ලෝභ, ద్వේෂ, මෝහ අතහැරීම. සැප විඳින්න අවශ්‍ය නම් ඔබ නিত্য සුඛ ආත්ම අත්හරිනවා වගේම ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්ම අත්හැරිය යුතුයි. නিত্যයි සුඛයි ආත්මයි කියන එක අත්හරින්න කැමතිද නැද්ද? ඒක ගන්නද කියලා තියෙන්නේ, අත්හරින්න කියලාද තියෙන්නේ? අත්හරින්න කියලා තියෙන්නේ. එතකොට කියලා නැහනේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අත්හරින්න කියලා නැහනේ. ඈ ඔන්න ඕක තමයි අර බෙදා ගන්න දුන්නු හැන්ද ඔලුඩ තියාගෙන යනවා කියන්නේ. ඔන්න ඕකට බෙදා ගන්න දුන්නු හැන්ද ඔලුඩ තියාගෙන යනවා. කකුල් දෙකේ දා ගන්න දීපු සෙරප්පු දෙක ඔලුඩ තියාගෙන කරේ ඉල්ල යනවා. මේක අනිත්‍යයි කිව්වේ අත්හරින්න ඕන නිසා. මේක මේගොල්ලෝ නිත්‍ය කරගත්තා. අනාත්මයි කිව්වේ මේක අත්හරින්න ඕන නිසා. ඒක ආත්ම කරගත්තා. මේක දුකයි කිව්වේ අත්හරින්න ඕන නිසා. ඒ දුක පාදානය කරගත්තා. පුළුවන් තරම් දැන් අපේ හාමුදුරුවරු මේ ලෝකය මේ පුළුවන් තරම් පෙන්වන්න උත්සාහ කරන්නේ කොහොමද? මේක හරි දුක් තැන. මේක හරි පීඩා තැන. මේක හරි ඉන්න හොඳ තැනක් නෙමේ. මොකද මනුස්ස ජීවිතේ කලකිරවන කන කෑම කලකිරවන තමන්ගේ ශරීරයේ තියෙන ලේ යට මස්නහර බොකු බඩවල ටික එළියට අරගෙන ඒක කලකිරවන කලකිරවල කිරවල කවුද හදන්නේ? මානසික රෝගියේ පිස්සෙක් හදන්නේ. පොඩ්ඩක් ඔළුව කරකවල පාදල බලන්නකො මොකද වෙන්නේ කියලා. මේ තියෙන ප්‍රශ්න ටික ලියා ගන්න වෙනකොට තවත් ප්‍රශ්නයක් දාගෙන මානසික සුවතාවයක් ඇති කරගන්න පුළුවන්ද? එහෙම ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. මේ සංඥා පැටලෙවිල්ල තවත් සංඥා පැටලෙවිල්ලකින් යට ගහන එක නෙමෙයි කරන්න තියෙන. අර හඬෙන් හඬ කෑ ගහලා තව හඬක් පරද්ද කරනවා වගේ නෙමෙයි. නිහඬ බව එතන හටගන්නේ නෑ. එතකොට මානසික සංකල්පයක් නිසා හටගන්න වේදන තව සංකල්ප වලින් යට ගහන්න බෑ. එහෙම කරන්න ගියාම මානසික පීඩන ඇති වෙනවා. අපි කවුරු හරි අපිට මානසික පීඩනයක් එල්ල කරනවා කියමුකෝ. අපිත් ඒක පීඩනයකින් තරපන්න ගියාම ඔහුගේ පීඩනය එක්ක තව ටිකක් වැඩි කරනවා. එහෙම නැත්නම් ඒ පීඩනය තුල තෙරපෙනවා මිසක් එතන සංසුන් බවක් හටගන්නේ නැහැ. ඒ නිසා තමා තුළ පීඩනයක් හටගත්තාම ඒ පීඩන තෙරපන්න නෙමෙයි, ඒ පීඩන එළියට අරගෙන ටික ටික විසඳලා දාන්න. නිවන සැපවන්නේ අවේදීත නිසා. මනසින් විඳින්නේ නැති ධර්මතාවයක් නිසා. දැන් ඔබ සතුටු වෙනවා නම් සතුටු වෙන්නේ විඳනීය සතුටක් ඔස්සේ. සාමාන්‍ය සිත, පුතජන සිත විඳනීය සතුටක් ඔස්සේ. දෙවියන්ට හරි බුදුහාමුදුරුවන්ට හරි රත්මේකට හරි ජීවිතේ බාර දුන්නු කෙනෙකුට නිවන් දකින්න බෑ. මොකද හේතුව තමන්ගේ වාහනේ කැප් සර්විස් එකට දැම්මා වගේ තමයි. ඒ කියන්නේ ඊට පස්සේ තමන්ට දුවන්න බෑනේ තමන්ගේ වාහනේ කැප් සර්විස් එකේ තියෙන්නේ. තමන්ගේ වාහනේ ගෙදර තියෙන්න ඕන තමන්ට දුවන්න නම්. ඉතින් තමන්ගේ වාහනේ දෙයියන්ට දුන්නා මොකද වෙන්නේ? මගෙන් ඇහුව දවසක් පියතුමේ හොඳ ප්‍රශ්න ටික. ඒගොල්ලෝත් අල්ලන් ඉන්නවා අපිව කරකවන්න පුළුවන් හොඳ වචන. රත්නපුර දිහා ඉඳලා කියනවා දැන් ස්වාමීන් වහන්සේ අනිත්‍යයි නේද මේක, දැන් අවිස්සාවෙල්ලට යයිද නැද්ද කියලා කියන්න බෑනේ මේ බස් එක කියලා කිව්වා. මම කිව්වා මේක අනිවාර්යෙන් අවිස්සාවෙල්ලට යනවා. නෑ විශ්වාසනේ, මම කිව්වා අනිවාර්යෙන් විශ්වාසයි අවිස්සාවෙල්ලට මේක යනවා. මොකද ඔහු අල්ලගෙන ඉන්න දේවල් වලට ඔහුට යම් කිසි උත්තරයක් දෙන්න ඕනේ. මේක අනිවාර්යෙන් යනවා විශ්වාසයෙන්ට. ආයි කිසි සැකයක් නැහැ යනවා. දැන් අපිට උගන්වන්න හදනවනේ අනිත් ඒක මම මේ ඒ විදිහට ප්‍රකාශ කළා. දෙයියෝ විශ්වාස කරනවද? ඔව්. හොඳට උගුර කටේම පාදල හිමිසරි හව කවුද දන්නේ විශ්වාස කරන දෙයියෝ? මං ගෝව මං විශ්වාස කරන එකම දෙයියෝ මම. මං තමයි මට දෙයියෝ නේද? ගෙදරත් ඉන්නවනේ මග දෙයියෝ කියලා කියන්නේ නේද? ඉතින් ඒ වගේ මට මගේ මම තමයි මගේම දෙයියෝ මම. ඇයි මම මාව අදහන්නේ? මට මාව සංවේදී. මට සංකල්පනා ශක්තියක් තියෙනවා. හිතලා වැඩ කරන්න පුළුවන්, වෙනස් කර ගන්න පුළුවන්, පාලනය කර ගන්න පුළුවන්, මාර්ගය තෝර ගන්න පුළුවන්. මට මාව සංවේදී. මට මේව දැනෙන ඔය නිසා මම මාව අදහනවා. එතකොට මට පිටගෙනෙත් මං වැඩි අදහන්නේ නැත්ති. ඒගොල්ලෝ මට එච්චර ෂුවර් නෑ. මොකද මට SMS එකක් කරලා නෑ, ඊමේල් කරලා නෑ, ෆැක්ස් කරලා නෑ, Skype ඇවිල්ලා නෑ, Facebook ඇවිල්ලත් නෑ නේ. දෙයියෝ. ඉතින් ඒ නිසා දැකලත් නැහැ, කතා කරලත් නැහැ, මුකුවත්ම නැති එකේ ඉතින් මට හරියට එහෙම කෙනෙක් අවුරු විශ්වාස කරගන්න පුළුවන්ද? එහෙම කිසිම සම්බන්ධතාවයක් නැති කෙනෙක් විශ්වාස කරගෙන ඉන්න එකේ තේරුමක් නැහැ මට. හරියට ලිඛිතව සම්බන්ධතාවයක් නැති නිසා. එතුම කියන ඒකත් ඇත්තලු. එහෙමත් ඇත්තලු. ඊට පස්සේ මම කිව්වා එතුමගොවා මේ අපි ඔක්කොගේම දේවල් කරන්නේ දෙයියෝ කියලා. දෙයියන්ගේ කැමැත්ත තමයි ඔක්කොම වෙන්නේ කිව්වා. දෙයියන්ට තමයි බාර දීලා තියෙන්නේ අපේ ජීවිත කිව්වා. මං කිව්වා අතපය හතර නැති ඉන්ද්‍රයන් අක්‍රියතාවයට පත්වෙච්ච මිනිස්සේ නිරන්තරයෙන්ම තව කෙනෙක්ගෙන් පිහිට යදිය යුතුයි. ඒක සාධාරණයි. ඒත් අතපය හතර තියෙන ඉන්ද්‍රයන් හොඳට වැඩ කරන කෙනෙක් තව කෙනෙක්ගෙන් පිහිට යදන්නේ නැතුව තමන්ගේ වැඩ තමන් කරගන්නවා. ඒ නිසා තමන්ට නුවණ තියෙනවා නම්, ඥානය තියෙනවා නම්, ගුණය තියෙනවා නම් තමන්ට ගොළුවන් දෙවියන්ගේ යදින පුජ්‍යලයක් නොවි දෙවියෙක් බවට පත් වෙන. එතකොට මේ ලෝකේ දෙවියන් බවට පත් වෙලා තියෙන්නේ ඔය අදහන අයගේ හරිය මිනිස්සු නෙමෙයිද? ඒ නිසා මම ඔබ ගැත්තෙක් නොකොට දෙවියෙක් බවට පත් කරන්න. එතකොට දෙවියෙක් අදහන්නේ නෑ, ඔහු දෙවියෙක්. ඒ නිසා මමද දෙවියෙක්, හේතුව මම තව දෙවියෙක් අදහන්නේ නැති නිසා. තේරුණානේ? දැන් ඔය වාහනේ එහෙම යනකොට අපේ ඩ්‍රයිවර් රුන් ඇහලා එහෙම අනික බහැල මේ දෙයියන්ට පඳුරක් දාලා යන්න ඕන කියන. මං කෝ එනින් ගමන් දාන්න. මොකද දන්නවද? තමුන්වහන්සේ මේක දෙයියන්ට බාර දීලා ගියොත් එහෙම තමුසු මේක කොහේ හරි ගිහලා අප්පන්න පුළුවන්. ඒ නිසා මේක දෙයියෝ කියන්නේ ඔයාව මේක බාරගෙන යන්න. එන ගමන් ඔන්නම් ලයිට් බිල්ට කීයක් හරි දාගෙන ඉන්න මෙතන. පන්සලක් හරි කෝවිලක් හරි මොකක් හරි තියෙන එයාගේ පැවැත්මට මුදලක් දීගෙන ඉන්න. ඒකට කමන්නේ නැහැ. මට මුදලේ ප්‍රශ්නයක් නැහැ. මේ සංකල්පේ අර විදියට අඩු කරගන්න එපා. මේක රකින්නගෙන ඔබ එකකින් අදහස් වෙන්නේ දෙවියොන්ට විරුද්ධයක්වත් ද්වේෂයක්වත් තරහක්වත් නෙමෙයි. මේ මනෝවිද්‍යාත්මක න්‍යාය මට ඔය පේන්නේ. ඒ නිසා ඔබේ රියදුරා හරි වාහනේ ගමන අනුරාධපුර යන ලෑස්තිලා මෙහි පඳුර දාන්න එහෙම මේ ලෑස්ති වෙච්ච ගමන් එයාගේ සංකල්පය මේක දෙයියන්ට බාර දීලා යන්නේ හදන්නේ කියලා තේරුණොත් පරිස්සම් වෙන්න. තේරුණානේ? ඇයි එහෙම වෙන්නේ? ඒ නිසාමනේ මේ රටේ අනුතුරු වැඩි. මොකද හේතුව? වාහනේ ලොවන්නේ දෙයියෝ. මිනිස්සු ලොවන්නේ රසෙන්නේ. දැන් රටවල් වල මන් දන්නේ එහෙම දෙයිය වාහනේ ලවන්නේ නැහැ. වාහනේ ලවන මිනිස්සයා. එයා දන්නෝ එයාට සිය කල්පනා මදි වුණොත් නිදිමත වුණොත් මේක අනතුරක් වෙනවා, සැලකිලි නැති වුණොත් අනතුරක් වෙනවා, වේගය වැඩි වුණොත් අනතුරක් වෙනවා, දෙයිය නෙමෙයි වාහනේ ලවන්නේ. ඒකයි ප්‍රශ්නේ. දිනුව නැත්තිත් එකනේ. කර්මය දෙයියෝ. එතකොට දිනුව වෙන්නේ නැහැ. මම ක්‍රියාමාර්ග ගන්න ඕන, මම නිෂ්පාදන කටයුතු කරන්න ඕන, දියුණුව ගැන හිතන්න ඕන. ඒව කරනකොට තමයි තමන්ගේ දියුණුව හටගන්නේ කියලා කල්පනා කරනකොට තියෙනවා. ඉතින් මම මේ කියන්නේ තමන්ට ඉෂ්ඨකාමී දෙවිවරු නැහැ කියන එක නෙමෙයි. හොඳ වැඩ කරන කෙනාට නිරන්තරයෙන්ම හොඳ ආශිර්වාද මිනිසුන් අතරත් තියෙනවා, නොපෙනෙන බලවේග අතරත් තියෙනවා. හැබැයි සංකල්පයකට කරන්න පුළුවන් දෙයක් නැහැ. දෙවියන්ට වඩා ශක්තිමත් මිනිසයා. මොකද දෙවියොත් මිනිසෙක් වෙලා තමයි නිවන් දකින්නේ, බුදු වෙන්නේ. ternary රහත් වෙන්නේ දෙවියොත් මිනිසෙක් වෙලා. ඒ නිසා මනුෂ්‍යාත්මය කියලා කියන්නේ මුළු මහත් විශ්වයේම තියෙන ශ්‍රේෂ්ඨ ආත්ම භාවය. දෙවියන්ට පින් කරගන්න හැකියාවක් නැහැලු නේද? නිකන් පින භුක්ති විඳිනවා විතරයි කියනවනේ නේද? ඒ නිසා පින් කරගන්න හැකියාව තියෙන්නේ තියෙනවා. දෙවියන්ට පින් අනුමෝදන් කළාට දෙවියෝ පින් අනුමෝදන් වෙනවද නැද්ද කියලා නම් අපි දන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ ඒ කිසිම ආත්මයකට දෙවියෝ පින් අනුමෝදන් වෙන්න බෑ. එකම එක ආත්මයකට විතරයි පින් අනුමෝදන් වෙන්න පුළුවන් කියලා. මොකද්ද? පරදත්තූප ජීවී කියන ආත්මයට විතරයි. උපදිච්ච කෙනෙකුට සත්ව ආත්මයකට ගිහපු කෙනෙකුට දිව්‍ය ආත්මයකට ගිහපු කෙනෙකුට ඒක බෑ. අමුතේදී අපි කරගෙන යනවා. කමක් නෑ. චාරිත්‍රය වශයෙන් කරමු. නමුත් පින් අනුමෝදන් කරන්න පුළුවන් පරදත්තූප ජීවී කියන තමා දෙසින් පින් බලාපොරොත්තුෙන් බලන් ඉන්න කෙනෙකුට පමණයි. ඔබ තුල කිසිවක් ප්‍රතික්ෂේපයේ තියාගන්න එපා. කිසිවක් අනුමත කරගන්නත් එපා. ඔබ හැම විටම තත්ත්වාකාරයෙන් සහ යථාර්ථවාදීව මනෝවිද්‍යාත්මකව මේව දිහා බලන්න, සුවසේ බලන්න, සතුටින් බලන්න, ප්‍රතික්ෂේප කරන්න එපා. දැන් මේ ලෝකේ යම් යම් දේවල් ප්‍රතික්ෂේපිත තත්ත්වයට පත් වුණාම එතන වෛරයනේ හටගන්නේ. දැන් මෙතන මට තියෙන බාණ්ඩ ටික දැන් මම මේවෙන් ප්‍රතික්ෂේප කරන දේවල් ටිකක් තිබුණා. මම මොකද කරන්නේ එතන? ඒව සමග ඔව් ගැටෙමින් සිටිනවා. ඇලිමින් සිටිනවා. එන්න පුළුවන්. ඒ නිසා ඒ කිසිවක් නැත්තම් ඒව හුදු පරිහරණය වූද බාණ්ඩා වස්තු බවට පත් වෙනවා ඉපමණයි. මට පහුගිය දවසේ දුරකථන ඇමතුමක් ලැබුණා. එක එක්තරා රටක කාන්තාවක්. මම ගිය ඉරිදද කොහෙද? ඊට කලින් ඉරිදව මම පුටුවක් සම්බන්ධ කරගෙන පොඩි අනුශාසනයක් කළා. මම අහුව ඔය පුටුව ගැන හැඟීම මොකද්ද? වාඩි වෙලා ඉන්න තමයි පුටුව ගැන. මේක ගැන ලොකු හැඟීමක් නෑ, ලොකු අදහසක් නෑ. මේක වාඩි වුණා. එතන තිබ්බා අපි ගියා ආයේ ඔය පුටුවෙම වාඩි වෙන්න ඕන කියන අදහසක්වත් නේ. එතකොට තමන්ගේ නොවන දෙයක් පිළිබඳව තමන්ගේ නොවන ආකාරයෙන් නොදැනෙන ආකාරයෙන් තමන් ඒක පරිහරණය කරනවා. එහෙත් තමන්ගේ නොවන දේවල් තමන්ගේ කියලා හිතාගත්ත දේවල් කොච්චර තියෙනවද කියන කතාවක් අපි ඇසුවානේ. ඔන්න ඔය කාරණේ අහලා ධර්ම අවබෝධය කරගත්ත එක මහත්මයක් අපිට කතා කරලා ස්වාමීන් වහන්සේ මගේ මේ සම්පූර්ණ ආත්මීය වෙනස ඇතිකලේ එතනේ. බොහොම කාලයක් මම ධර්මය ඇසුවා. නමුත් එකපාරට ධර්මයේ පිබිදුනේ සාවිනාසේ එතනේ. එතකොට තමයි මන් දිහා මං හැරිලා බැලුවේ. මේ ධර්ම අවබෝධය වෙන්නේ නැත්තේ තමන් දිහා තමන් හැරිලා බලන්නේ නැහැ. තමන් බලනවා තමන් දිහා තමන් බලන්නේ නැහැ. තේරුණානේ? සාමාන්‍ය වෙලාවට බලාගන්න තමන් බලනවයි කියන තැන නෙමෙයි. එතකොට තමන් බලනවයි කියන තැන නෙමෙයි, තමන් දිහා තමන් බලනවයි කියන්නේ තමන් බලනවයි කියන එක නෙමෙයි. එහෙනම් බලන්න තමන් දිහා තමන් හැරිලා බලන්න, බලන තැන තමන්ට තේරෙයි තමන්ගේ නොවන දේවල් තමන් කොච්චර තමන්ගේ කියලා සිතාගෙන ඉන්නවද අල්ලගෙන ඉන්නවද කියලා. ඒ කාරණෙන් දැක්කා. ඉතින් අපි කල්පනා කරනවා, අපි කතා කරන මොන වචනයක් කරේ යම් කෙනෙක් යම් තැනකින් යම් වෙලාවක තමන්ගේ ජීවිතයේ ගැටලුවක් විසඳගෙන යන්න තමන් එක උදව්වක් කරගන්නවා. මේ ලෝකේ අන්තරින් අමාරුම දේ මොකද්ද? මමත්වය. වස්තුව දේපලත් හරින්න පුළුවන්, නෝන මහත්තයාත් හරින්නත් පුළුවන්, දරුවෝ ටිකත් හර දාන්නත් පුළුවන්, යාළු මිත්‍රයෝ අත්හරින්න පුළුවන්, ආගම උනත් අත්හරින්න පුළුවන්, මාරු කරන්න පුළුවන්. මොකද අත්හරින්න බැරි? මමත්වය. ඔයත්තන්ට ඇත්ත වශයෙන් මෙච්චර ගැඹුරු දහමක් කියන්නේ නැතුව සියල්ල ඔබට දෙවියන් වහන්සේ විසින් සිද්ධ කරන්නේ. දෙවියෝ වහන්න උදේ පාන්දර දවසට 10 පාරක් කෑ ගහන්න බුදු අම්මෝ කියලා කෑ ගහන්න. එතකොට දෙවියෝ ඔබ දිහා බලනවා, කෑ ගහන ධර්මත දෙවියෝ බලනවා. දෙවියෝ අවදි වෙන්නේ කෑ ගහනකොට කියලා කිව්වා නම් අපේ කට්ටිය උදේ පාන්දර බුදු අම්මෝ කියලා කෑ ගහන. ඉතින් හැමදාම කෑ ගහ ඉඳලා මොකද කිව්වොත් දෙවියෝ අවදි වෙන්නේ කෑ ගහන ධර්මත. කෑ ගහනකොට දෙවියයි දෙනවා පීකර දාගෙන වටේට කෑ ගහනවා. මේක විවෘත පිස්සන් කොටුවක්. මේ සමාජය මේ ශාලාවෙන් එහා එහාට ගියාම තනිකර විශ්වකොට ඔය කියන්නේ කරන දේවල් දිහා බැලුවාම hina යනවද අඬනවද මොනෝ කරනවද කියලා හිතා ගන්න බෑ ඒගොල්ලන්ට. ඇයි මිනිස්සයා මෙච්චර මෝඩ? ඇයි මිනිස්සයා මෙච්චර අන්ධ? ඇයි මිනිස්සයා මෙච්චර පටු මිනිස්සේ බවට පත් වෙලා? ඒක තමයි මනෝ විකාරයේ හැටි. අපේ මිනිස්සුත් හොඳ වැඩ ඉගෙනගෙන තියෙනවා. දැන් අපි හිතමුකෝ අපේ ඔය අනිකුත් ආගමක අයගෙන් එහෙම අඩුවට බඩුවක් ගන්න උවමනා වුණාම දන්න අය ගන්න දීලා ඒගොල්ලන්ගේ අර දෙයියන්ගේ නම කියලා අයේ නාමයෙන් ආ මේකට සාධාරණයක් කරලා දෙන්න කියලා කියපු ගමන් ඔන්න කරලා දෙනවලු. එතකොට හරික අර දෙයියව මතක් කරා. එතකොට දැන් මේක ෂුවර් එකට මේ ගනුදෙනුව දෙයියෝ බලාගෙන ඉන්නවා. ඒ නිසා මේක යහපතක් කරන්න ඕන කියලා ඉවරලා කරලා දෙනවා. ඉතින් මනෝ විකාරය තුළ ඉන්නේ. කමන්නේ විකාරයෙන් හරි මිනිස්සෙක් යහපත් වෙනවා. නමුත් වෙලා තියෙන්නේ මනෝ විකාරය නිසා ලෝකේ මේක විශාල විනාශයක් බවට පත් වෙලා තියෙනවා. කෙටුමක් බවට පත් වෙලා තියෙනවා. සීලම මිනිස්සු ඇවිදින බෝම්බ බවට පත් වෙලා තියෙනවා. දැන් මේ දේශනාව අසා ඔබ අවසානයේ සාදාගත යුතු දෘෂ්ටිය කවරක්ද? සංකල්පය කවරක්ද? දහම තේරුම් ගත්ත කෙනාට මේ හැම වචනයක්ම හුදෙක් තමන්ගේ මේ AC එකෙන් හමන සුළඟ වාගේ දෙයක් පමණයි. දහම තේරුම් ගත්ත කෙනාට, දහම තේරුම් ගත්තේ නැති කෙනාට තාම ටිකක් ගෙඩි පිටින් මේක අහුවෙනවා. දැන් ධනට නේද? දැනන විදිහට මේවා ගොනු වශයෙන් අහු වෙනවා. මොකද මේ හැම වචනයකින්ම තමා ළඟ තියෙන ගොනුවක් තමයි ලිහින්නේ. දැන් මම අඹ කියලා කියනවා. අඹ කිව්වහම මොකද්ද උනේ? ඔබ ළඟ තියෙන අඹ කියන ගොනුව ෆයිල් එක ඔන් වෙනවා. ඒ නැත්තම් මම කියනවා උඩ රට කියලා. උඩ රට කිව්වහම මොකද්ද උනේ? අර අඹ වගේ නෙමෙයි, වෙනම ෆයිල් එකක් තියෙනවා ඒකට. මොකද්ද උනේ? ඒ ගොනුව ඒක විවෘත වුණා. හැම විටම හැම වචනයකින්ම ඔබ ළඟ තියෙන උපාදානස්කන්ධයේ ගොනුවක් අවදි වෙනවා. ඒ ගොනුවේ සීමාවට තමයි ඔබ දකින්නේ. ඒක කෙනෙක්ගේ කුඩා වෙන්න පුළුවා, තව කෙනෙකුට ශාක පිළිබඳව, පළතුරු පිළිබඳව දන්න කෙනෙකුට අඹවල විටමින් අරවා මේවා ඔක්කොම කියයි. එයාගේ ළඟ ෆයිල් එක වැඩි. සාමාන්‍ය කෙනාගේ මොන අඹද, කරත්ත කොළඹන්ද, මේ අඹද ආරම්භද කියලා ව ආයිගරා මේක. මේක තමයි ඒක හොඳ කියලා පොඩි ගොනුවක් ඇති තියෙන්න පුළුවන්. ඉතින් උඩ රට කිව්වහම කෙනෙකුට එකක් හිතෙන්න පුළුවන්. තව කෙනෙකුට තමන්ගේ ගොනුව තමයි කොහොම හරි ලිහින්නේ අවදි වෙන්නේ. නමුත් එහෙම ගොනු නැහැ. එහෙම ලිහින උපාදානස් ගොනු නැතුව ඒවා දිහා අතහැරීමෙන් බලන්න පුළුවන්. නිදහසේ බලන්න පුළුවන්. ගුණයක් හට ගන්නවා. මේ තමන්ට පුජ්‍යලත්වයේ ඉවතන යාම නිසා ධර්මය අවබෝධ වෙන්නේ ස්වභාවිකව. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක්. සමහර අය කියනවා ආයෙනාද මට මොකද්ද වුණා මන් දන්නේ නැහැ මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ නිවන් දකින්නයි කියන එක ධර්ම අවබෝධයේ වෙන්නේ කොහොමද කියන එක ඒ මොකක්වත් දන්නේ නැහැ ධර්මය අහගෙන ගියා. හරියට උමනාවෙන් ධර්මය හොයාගෙන ගියා. දැන් අපේ අය ධර්ම අවබෝධය වෙනවයි කියන එක මොකද්ද කියලා දැනගත්තහම මේක ධර්ම අවබෝධයක් කියලා එකක් වань යනවා. ඊට පස්සේ කවදාවත් හොයාගන්න බෑ. ඔබ එහෙම නෙවෙයි ධර්මයට ගැඹුරින් ඇහුම්කන් දෙන්න ඔබට අවශ්‍ය කරන වෙනස ඔබ තුල ඉබේ සිද්ධ වෙයි. එදෙන්ට එනකොට ඔබේ හිතේ බයක්, බියතක තැති ගැනීමක් හට ගන්න. ගොඩාක් දෙනෙක් ওই තැති ගැනීමට අහු වෙලා ආයෙ පස්සට එනවා. එහෙම නෙමෙයි. ඔබ ධර්මය අවිද්‍යාවේ මරණය ධර්මයේ උපත හැටියට සලකන්න ඕන. ඒ නිසා විද්‍යාවේ සිතට මැරෙන්නට ඉඩ හරින්න. උපාදාන ස්කන්ධයට මිය යන්නට ඉඩ හරින්න. ඒකට හේතුව ඒ ඔබට සසර උපාදාන ස්කන්ධේ පිහිට වෙන්නේ නැහැ. සසර හිත පිණිස යහපත පිණිස පවතින මේ උපාදාන ස්කන්ධේ මමත්වයේ දුරව යෑම. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔය අපි ගමන් බිම යනකොට එයාගේ බෑග් එක තියාගන්න කියලා දෙනවා. අර එයා ටොයිලට් එකට ගිහිල්ලා එනකම්, වොෂ්රූම් එකට ගිහිල්ලා එනකම් එහෙම අවස්ථාව ලැබිලා තියෙනවනේ ඕන තරම්නේ පොඩ්ඩක් මේ බෑග් එක බලා ගන්න කියලා. අපි තේ බෑග් එක දිහා බලාගෙන ඉන්නවා. මොකද අපි කරන්නේ ඒක වෙන කෙනෙකුට ගෙනියන්න දෙන්නේ නැතුව එයා එනකම් බලාගෙන ඉන්නවා. මං හිතන්නේ මේ අපේ ජීවිතේ ඒ වගේ එකක් කියලා. ඈ මාරයා වොෂ්රූම් ගිහිල්ලා එනකන් අපි මේ බෑග් එක බලාගෙන ඉන්න ඕන. මිනිහා මිනිහත් අර ඒක අරගෙන යන. ඇත්තටම නෑ, කතාව සාධාරණ නැද්ද? දැන් තාම මාරයා වොෂ්රූම් එකේ ඉන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. හැබැයි මිනිහට දිගටම බඩ ගියොත් හොඳයි. හවෙට වැඩි වෙලා මේක බලාගෙන ඉන්න පුළුවන්. ඉන්නේ දරිවිණ කාලේ ඉක්මනින් ආවොත් තමයි වැඩි. ඒ නිසා අපි එන්න ඕන සැබෑ මානසිකත්වයට, සම්මා දිට්ඨියට, සැබෑ සංකල්පයට, සම්මා සංකල්පයට එන්න ඕන අපි යථාර්ථවාදීව. එසේ පැමිණිහාම පැවැත්මේ දැන හඳුනගෙන ක්‍රියා කරන්නට පුළුවන්. ඒ තුල පීඩාව තමයි අඩු. හොඳටම බඩ පිරුණු වෙලාවක හොඳටම ආහාර අරගෙන තමන් බඩ පිරিলা. නමුත් අපි යාළුවෙගේ ගෙදරට ගොඩ වුණා. යාළුවෙ ගෙදරත් ලොකු උත්සවයක්. ඒ යාළුව කොහොම හරි කියනවා මෙහෙන් කෑම ටිකක් කන්න ඕන කියලා. නමුත් හොඳටම බඩ පිරිලායි තියෙන්නේ. ඒ අහනෝ කෑම වර්ග 100ක් විතර පෙන්නලා අපි මේ කෑම ටිකක් බෑ බෑම කියනවා. ඒ අහනෝ කිරි ටිකක් කමු බෑ බෑ දැන් බෑ දැන් බඩ පිරිලා. බත් පොඩ්ඩක් කමු බෑ. මොනවා හරි සලාඩ් එකක් කමු බෑ. අයිස්ක්‍රීම් ටිකක් කමු බෑ බෑ දැන් බඩ පිරිලා. එසේ කියනවද නැද්ද? හොඳනම බඩ පිරලා නම් සෑහීමට පිරලා නම් කියනවනේ දැන් බෑ අපි වෙන දවසක පුළුවන්. හරි. ඒ නිසා මේ අරමුණු හමුවේ ඔබ බඩ පිරුණු පුජ්‍යලේක වන්න. ඔබේ දෘෂ්ටි හමුවේ, ඔබේ සංකල්ප හමුවේ, මේ වචන හමුවේ බඩ පිරුණු පුජ්‍යලේක වන්න. මේ වචන කෑවෝ කාලරහ කියන්නේ නැද්ද? රහ කියනවා. දෘෂ්ටි කෑවොත් මොකද වෙන්නේ? අර සලාඩ් එකක් කෑවා වගේ කාලා දෘෂ්ටි රහ කියනවා. ඈ සංකල්ප කෑවෝ කිරි ටිකක් කෑවා වගේ කාලා මොකද කියන්නේ? ඒ නිසා ඔබ මේ දෘෂ්ටි අමෝයේ සංකල්ප අමෝයේ බඩ පිරුණු පුජ්‍යලේක වන්න. රහ බලන්න එපා. ඒ නිසා සංස්කාරක ලෝකයේ සංස්කාර මට කාල ඇති වෙලා තියෙනවා. දෘෂ්ටි මට කාල ඇති වෙලා තියෙන සංකල්පවල මම කාල ඇති වෙලා තියෙන්නේ මට. ඒ නිසා ආගම් කාල ඇති වෙලා තියෙන මේ ලෝකේ ඒකනේ මේ ප්‍රබුද්ධ මිනිස්සු, දියුණු මිනිස්සු, දියුණු රටවල් වල මිනිස්සු මේ කියන්නේ මට ආගමක් නැහැ කියලා. නෝ රිලිජන් කියලා කියන්නේ ඒකයි. රිලිජන් වල ඉන්නේ තාම මෝඩයෝ. මටත් ආගමක් නැහැ බුදුතුමනි. ඒ කියන්නේ මං හැම ආගමෙම ඉන්නවා කියන එක නෙමෙයි. මට කිසි ආගමක් නැහැ. බුද්ධ ආගමවත් වෙන ආගමක්වත් නැහැ. ඒකට හේතුව ආගම් කියන්නේ දෘෂ්ටිගතයි. එතකොට බුද්ධ ආගමේ කියන තාම ඉන්නේ ඒ බුද්ධ ආගම ප්‍රත්‍යක්ෂ නොවුණු නිසා. බුද්ධ ආගම ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ එයාට බුද්ධ ආගම නැහැ. මං අහන්නේ බුදුහාමුදුරන්ට බුද්ධ ආගමක් තිබ්බද? බුදුහාමුදුරන්ට ආගමක් තිබෙන්නේ නැති එකේ අපි බුදුහාමුදුරන්ගේ ගමන් මගින් අපි එතෙන්ට ළඟා වෙනකොට අපිට තේරෙනවා අපිටත් ආගමක් නැහැ කියලා. බුදුහාමුදුරන්ට ආගමක් තිබ්බේ නැහැ. යේසුස් වහන්සේට ආගමක් තිබ්බේ නැහැ. නබිතුමාට ආගමක් තිබ්බේ නැහැ. ඉන් මෙහා කට්ටියට තමයි ඕ ආගම් තියෙන්නේ. එහෙමනම් බුදුවරු අතර අනුබුදු කෙනෙක් වෙනකන් ඒ දෙවියන් අතර දෙවි කෙනෙක් හරි වෙන ඒ කෙනාට ආගමක් නැහැ. ආගමක් තියෙන්නේ මෝඩයන්ට. ඔවුන් තමයි ඒකේ ගැත්තු දාසියෝ සේවකයෝ බවට පත් වෙන්නේ. එනිසා උත්තරීතරත්වයට පත්වන්න මෙසෙහි දාසෙක් නොවන. ඔබටත් බුදු වන්නට පුළුවන්. බුදු වන්නට ද කියලා බුදුහාමුදුරන්ගෙන් ඇසුවොත් බුදුහාමුදුරුවෝ කියයි හා කියලා. ඒ කියන්නේ මරණයෙන් පස්සේ ජීවත් වෙලා ඉඳි ඔබටත් බුදු වන්නට පුළුවන්. ඒ කියන්නේ සම්මා සම්බුදු කෙනෙක් වගේ වෙන්න පුළුවන් කියන එක නෙමෙයි. ඔබට ඔබේ ලෝකයේ තුල බුදු වන්නට පුළුවන්. ඒ බුදු කෙනා අනික් කෙනාට වැදගත් නැහැ. ඒක ඔබටම පෞද්ගලිකව බුද්ධත්වය. මොකක්ද මේ බුද්ධත්වය කියන්නේ? ලෝභ නැතිකම, ද්වේෂ නැතිකම, මෝහ නැතිකම, කාලය ඉක්ම වූ බව, ඉන්ද්‍රියන් ඉක්ම වූ බව, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, ඒ කාමරාග නේද? රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, අවිද්‍යාව, ඔය කියනවා සංයෝජන ධර්ම දුරු කරගෙන යන කෙනා තුළ බුද්ධත්වයේ තමාට පිට වෙන්නේ. දැන් අපි හිතනවා උඩ කරණම් ගහන්න පුළුවන්, බිම කරණම් ගහන්න පුළුවන්, දී හැටේ යන්න පුළුවන්. ඒව කරන්නේ නැහැ ඉතින්. ඒක 아무තු වැඩක් නෙවෙයි. එහෙම නෙවෙයි මේ මනස දුක අවබෝධය. මේ 아무තු දේවල් අපිට දීලා ඔළුවට ඊට පස්සේ එසු ඒවා අදහැලි බවට පත් කරගන්නවා මිසක් ඉතින් යම් යම් ආගම් ආරම්භ වුණේ මෙහෙමයි මේ මේ මිනිස්සයා මම කියනවායි කියලා කිව්වොත් විශ්වාස කරන්නේ නැහැ මේක. ඒ නිසා මොකද කිව්වේ? කන්දක් උඩට ගිහිල්ලා පල්ලෙහාට ඇවිල්ලා කිව්වා මට කන්ද උඩ දෙදෙයියෝ හම්බුණා. මොකද ඉහිලා දැනක් නේ දෙයියෝ තෙන්ට එනවනේ කන්ද උඩට පාතට එන්නේ. ඒ නිසා මට කන්ද උඩ දෙදෙයියෝ හම්බුණා. දෙයියෝ මේ ටික කිව්වා. ඇත්තද කියලා පිළිගත්තා. ජටිලියෝ දමණය කරන්න ගිහිල්ලා බුදුහාමුදුරු මොකද කරේ? ඕ මහා බ්‍රහ්මයයි ආව මිනිහත් මගෙන් බණ අහලා ගියා. මහා බ්‍රහ්මයා ඕ අපි දැකලත් නෑ, තාම අදහනෝ විතරයි. මොනවද කිව්වේ? මෙන්න මෙහෙම බණක් කිව්වා ඕගොල්ලන්ට කියන්න කියලාත් කිව්වා. ගුම්ම පට්ටි වාඩි වෙලා අහන් හිටියා. මොඩුව ටිකනේ ආගිච්චා හරියට ධර්ම අවබෝධය වෙලා අර ජටිලියෝ ටික ජටා ටික ගඟට දාලා ඉවර වෙලා නේද? පරම්පරා අයියා මලෝ ටික ඔව් ඔක්කොම ටික මහාන වෙනවා සාසන ධර්මයට එකතු වෙනවා. පළවෙනි ලංකා ගමනේ සිද්ධ වෙන්නේ එකමනේ නේද? නව මාසකේ. ඉතින් ඒ කාලේ ඒ නිසා පුදුමයි සංකල්පවල අතරමං වීම නිදහස් කරන්න පුළුවන්. ඒ නිසා මම දෙයියෝ නැහැ කියන්නේ දැක්කේ නැති නිසා, ඉන්නවා කියන්නේ දැක්කේ නැති නිසා, කිසිම ආගමකට නැහැ දෘෂ්ටිගත නිසා. දෘෂ්ටිගත වුණාම මහා මහා පීඩාව. මට රටක් නැහැ, ජාතියක් නැහැ, ආගමක් නැහැ, මොකක් නැහැ. හරි ෂෝක්. ඒසා මොන කට්ටිය ගහගෙන බැනගෙන ගියත් හේදියා මේ බලන් ඉන්න ටෙලි නාට්‍යයක් වගේ නේද? මේක බුද්ධ ආගමේ, මේ කාරලේ, මේක සිංහලේ, අර මේ මේලේ කියලා මොකක්ද මේ නේද? ඉතින් අපි අර එක කණ්ඩායම උම්මාදයක් පතුරනකොට අපි තුම්මාදයක් පතුරවන්න උමනාව නෑ. එහෙම දෙයක් කරන්න ඕනේ නෑ. අපිට තියෙන්නේ ඉතින් අපි ඥානවන්තයෝ හැටියට නගරේ ඉන්න පුළුවන් තරම්, ලෝකේ ඉන්න පුළුවන් තරක් කල් ඉන්නෝ. ඉන්න බැරි වෙන කාලේට මොකද වෙන්නේ? ඥානවන්තයන කැලෑවදින්න හරි වෙනවා. බුදුහාඳුරු දේශනා කරන්නේ පඬිතයන්ට තැනක් නැති වෙලා යනවා මෝඩයෝ මේකේ. ඕ තොල් නටන්න පටන් ගත්තාම ඒ නිසා ඒක ඉතින් ඥානවන්තයෝ කොටසක් ඉන්නෝ. ඒ කොටස තේරෙනවා මේ මහ පොළොවේ මැණික්කට අඩුයිනේ. ඒක අපි පිළිගන්නවා. මේ ගහකොළ අතරේ සඳුන් ගස් අඩුයිනේ. ඒ වගේ ගුණවත් මිනිස්සු අඩුයි. දැන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නේද? දැන් ওই මිලියන් ටෙලිනාටි මිලියක් එනවා කියුවා කොහොමද? හවල් එකට නේද? ඒක පස්සේ යන ඊට පස්සේ ගායකයෙක් එනවා කියුවා විශාල සෙනගක්. ඇයි? අර බොරුළු කැට එතෙන්ද එකතු වෙනවා. බොරුළු කැට වැඩි, මැණික් ගල් අඩුයි. මෙහෙට එන්නේ ගොඩක් පොතපත කියවන, ගොඩාක් බණ භාවනා පිළිබඳව අධ්‍යයනය කරන, ජීවිත අවබෝධය පිළිබඳව තමා තුළින්ම යම් අවබෝධයක්, දර්ශනයක් එක්ක උතුම් දර්ශනයකට තමගේ මනස පත් කරගන්න ඕනේ කියලා. නමුත් ඉතින් ඇවිල්ලා එකපාරට මෙතෙන් පරිවර්තනය වෙන්නේ නැහැ. මොකද හේතුව අතහරින්න බයයි. අතහැරියාම මම කියලා කෙනෙක් නැති වෙනවා. ඔක්කොම අතහැරියාම මුකුත්ම නැති වෙනවා. හැබැයි මේ මුකුත්ම නැති එකේ තියෙන සන්තෝෂය දන්නවනම් මේ මොහොතේ ඔක්කොම අතහරිනවා. තේරුණා? මුකුත්ම නැති එකේ සන්තෝෂය දන්නවනම් මේ මොහොතේ ඔක්කොම අතහරිනවා. බාහිර විඥාණයෙන් නෙමෙයි, උපුදිරප්පෝලෙන් නෙමෙයි, තමන්ගේ මනසින් තමන්ට අතහරින්න පුළුවන් හැමදේම. මේ බාහිරින් අතහැරිය බමනින් බුද්ධලේ කතහැරියා කියලා කියන්නේ මානසික තෘෂ්ණාව තණ්හාව තියෙන කොට. සබ්බ ලෝකේ අනභිජත සංඥා, සියලු ලෝකයන්හි නොලැබෙන නොපිහිටන සංඥාව. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, සියලු සංස්කාරක ධර්මයන් ග්‍රහණය නිත්‍ය කරගන්නේ නැති අවස්ථාවට කියන්නේ මොකද්ද? අනිත්‍ය. නිත්‍ය කරගන්නේ නැද්ද යමක්? එතන පවතින්නේ කුමක්ද? අනිත්‍ය. ඒ නිසා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, මේව කැඩෙනවා බිඳෙනවා කියලා නිත්‍යකට යන්න එපා. ඒ අර බුද්ධජන විග්‍රහයනේ. ඊට වඩා හරි ප්‍රබල ගැඹුරු දෙයක් ඔය අනිත්‍ය කියන විග්‍රහය මේ අපේ පුතජන උදවිය පැහැදිලි කළාට ඕක රහතන් වහන්සේලාගේ විෂයක්. මඩත් අල්ප මාත්‍රයයි ඕකෙන් පේන්නේ, මඩත් ටිකයි පේන්නේ. ඒ නිසා ඔය අනිත්‍යයි කියන එක අපි ওই පොතේ ඉගෙන ගත්ත එක ඒ ප්‍රමාණය වහාම ඒක අඩුව පුරව ගන්න. ඒක ගොඩාක් පටු අදහසක් ඒකේ තියෙන. අපි අරන් තියෙන අනිත්‍ය කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්න, බුදු කෙනෙක් වැඩ ඉන්න ස්ථානය. ඒ වුණාට අපි නම් කියයි අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නවද? දන්නවා. දැන් එකපාරට ওই ගුවන් විදුලි සාකච්ඡාවල ස්වාමින් වහන්සේ ත්‍රිලක්ෂණය පොඩ්ඩක් පැහැදිලි කරන්න චුට්ටක්. ටක් ගාලා කියන්න ඕන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දැන් තේරුණාද? ආ ඔව් තේරුණා. පස්සෙන් සෑහීමටපත් වෙනවා, සෑහීමටපත් වෙනවා. එහෙම හිතන්න එපා. මේක ඉතාම ගැඹුරු දෙයක්. මේ අනිත්‍යතාවය කියන්නේ රහතුන්ගේ විශ්වාසය. කිසිවක්ම නිත්‍ය කර නොගන්නා වූ තැන පවතින්නේ අනිත්‍යතාවය. අනිත්‍යතාවය කියා දෙයක් ලොව නැත. සැහැල්ලුව කියා යමක් භාණ්ඩයක් නැතිවාක්සේම. දැන් මේ ගත්තාමනේ, සැහැල්ලුව කියා භාණ්ඩයක් දෙයක් නැතිසේම. අනිත්‍ය කියා දලොව දෙයක් භාණ්ඩයක් සංකල්පයක් දෘෂ්ටියක් නැත. එයයි අනිත්‍ය. යමක් ගන්න තැන ඇත්තේ, නියම කරගන්න තැන ඇත්තේ, උපාදාන කරගන්න තැන ඇත්තේ නිත්‍යයි. එහෙනම් ඔබ තේරුම් ගන්න, ඔබ නිත්‍යතාවයෙන් බැහැරවන්න, අනිත්‍යතාවයට පිවිසෙන්න, අනිත්‍යතාවය අවබෝධ කරගන්න, අනිත්‍යතාවය ගැඹුරු නුවණින් යටි සිතෙන් යටි ප්‍රඥාවෙන් ආත්මීයව ඔබේ මුළු ආත්මයටම දැනෙන්න, ලේයට මස්තහරවලට දැනෙන්න, ඔබ දකින්න, ඒක අවබෝධ කරගන්න, ගැඹුරින් අවධානාත්මකව ධර්මයේ ශ්‍රවණය කරන්න, ඔබේ සුදුසු මනස සැකසෙන මොහොතක ඔබේ ආත්මය පුබුදුවා ඒ ධර්මයේ පැන නගිනවා ඇති. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.